හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේදීත් සෑම කල්යාණ මිත්‍රයෙක්ම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන්නේ මේ දිනවල නම් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වෙලාවෙන් උදෑසන 10ට ලංකාවේ වෙලාවෙන් උදෑසන 5 මාර්ට පටන් ගන්න සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදී සුපුරුදු විදිහටම අපි ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. මේ සතියන්තයේ බොහෝ කල්යන මිත්‍රන් විවිධ කටයුතු නිරතින් සතියන්තයක් වුණත් ඊස්ටර්න් වාඩු කාලය නිසා. ඉතින් අද සූත්‍ර දේශනාවක් හැටියට අපි යෝජනා කළා සෝන සූත්‍රය. ඉතින් කල්යන මිත්‍රන්ට අවස්ථාව තියෙන ඇති සූත්‍රය කියව කිසියම් තීරමක් අරගෙන සාකච්ඡාවට පැමිණෙන්න. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් සත්‍යජීතුමාට ආරාධනා කර සිටිනවා අපිට මේ සූත්‍ර දේශනාව පහදා දෙන්න කියලා. ඉන් අනතුරු අපිට පුළුවන් සාකච්ඡාවකට එළඹෙන්න. තෙරුවන් සරණයි සත්‍යජීතුමානි. සම්මා සම්බුදු සරණයි. අපි ඉතාම ගෞරවයෙන් තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අපේ ශාස්ත්‍රඥ වහන්සේ වන්දනීයෝ ගෞරවණීයෝ ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට කෘතඥතා පූර්වකව නමස්කාර කරමු. අද සාකච්ඡා කරන්නට යොදාගෙන ඉන්නේ සෝන සූත්‍රය. ඒකේ කුද්දක නිකායේ උදාන පාළියේ තියෙන සූත්‍රයක්. ඉගෙන ගත යුතු කරුණු බොහෝයි. අපි පළමු සූත්‍රය සාකච්ඡා කරලා ඊට පස්සේ ඒ ගැන විස්තර කවුරුත් හොයලා බලන්න. එවන් මේ සුතං මා විසින් මෙහෙම අහලුවා. ඒකං සම්යම් භගවා සාවත්‍යං විහෙරති ජේතවන්නේ අනාථ පිණ්ඩිකා සාරාමි. එක් කාලෙක තථාගතයන් වහන්සේ සාවත්‍යයේ අනාථ පිණ්ඩිකේ ආරාමයේ වැඩින්න කාලෙ සිටුනේ. තේන කෝපං සමේන ආස්ම මහා කච්ඡාන. මහා කච්ඡාන මහරහතන් වහන්සේ අවන්තිසු විහෙරති. අවන්ති රට ඒ ජනපදයේ පැත්තේ වැඩ ඉන්නවා. කුරර ගරේ පවත්තේ පබ්බති ප්‍රපාත පර්වතයක තැනක වැඩ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා දල වශයෙන් කිලෝමීටර් 1100ක් විතර තියෙන දුරට. තේන කෝපං සමයේන සෝනෝ උපාසකෝ කුටි කන්නෝ ආයස්මතෝ මහා කච්ඡාන උපත්ථාකෝ කෝති. ඒ කාලයේ සෝන කියන ඒ සිටු පුත්‍රයා අපිට මතකනම් අද කාලි කියන අම්මගේ ඉස්රෝම සාතාගිර හේමනට දෙන්නා බුදුරජාණන් වහන්සේගෙන් සාකච්ඡා කරනකොට එයාගේ මන්දිරයේ උඩුමහල් ප්‍රාසාදයේ ඉන්නකොට ඒක ඇහුණා. ඒ ඇහිලා එයා සත්‍ය අවබෝධය කරගත්තා. ඒක හොඳට ඉගෙන ගන්න ඕන කතා. ඒ අනුස්සව එම් අහලා එක්කෙනෙක්ගෙන් ඇහිලා තාම බුදුහාර දැකලත් නැහැ. ඒ සත්‍ය අවබෝධයට මාර්ගය විවර කරගත්තේ ඒ විදියට. අනේ යාගේ පුත්‍රයා කාලි ඇත්තිගේ පුත්‍රයා තම සෝන. ඒ කාලේ සෝන මේ මහා කච්චාන හාමුදුරුවන්ට උපස්ථාන කරන කිට්ටුවෙන් ආශ්‍රය කරන උපාසක කෙනෙකු බවට පත් වුණා. ඒ සිටු පුත්‍රයා බොහොම ගෞරවාන්විතව තත්ේ කච්චාන හාමුදුරුවන් ඇසුරු කරමින් බොහොම අමාරුවෙන් උන්වහන්සේගේ උපාසක බවට පත් වුණා. අතකෝ සෝනස් උපාසකස්සේ කුටිකන්නස්සේ. ඒ කුටිකන්න සෝන ඒ සිටු පුත්‍රයා දැන් සිටු පුත්‍රයා කියලා කියන්නේ වඩා ඒ මහා කච්චාන හාමුදුරුවන්ට සමීපෙච්ච නිසා ඒ ඇත්තර කියන උපාසක කියන නම වඩා කිට්ටි ධර්මයට. ඒ නිසා රහෝගතස පටිසල්ලීනස්. තනියම ඉන්න වෙලාවක නිදහසේ නිස්කලංකව මේ විදිහේ සිටවිල්ලක් එයාගේ හිතේ පහළ. යථා යථා කෝ අයෝ මහකච්ඡනු ධම්මං දේසේති. මේ ආර්යයන් වහන්සේ කච්ච මහකච්ඡාන ආර්යයන් වහන්සේ ඒ කියන ධර්ම ක්‍රමේ නම් නේදන් සුකරං අගාරං අජ්ජාවසත ඒකන්ත පරිපුන්නං ඒකන්ත පරිසුද්ධං සංකලිකිතං බ්‍රහ්මචරියං චරිතෝ. මේ ගෙදර ඉඳගෙන නම් ගෙදරක ඉඳගෙන මේ සම්පූර්ණ පරිපූර්ණ ලෙසම මේ ධර්ම මාර්ගයේ යන්නට අමාරුයි. නේදන් සුකරං ලේසි නෑ. ඒක දකින්න ඇත්ත දන්නවයි. ලෞකික ජීවිතේ වගේ කින් කටයුතු බහුනාම ඒකට ආශ්‍රවක් එකතු වෙලා කල්ලු දැම්මහම අනුසයක් සපෝට් කරාම යටිහිතේ ඉඳලා ඒක ලේසි නෑ කියලා දන්න. ඒ කල්යාණ මිත්‍රත් අඩු නිසා. ඉන්නවා කල්යාණ මිත්‍රෝ ඉන්න අඩුම නෙවෙයි ඉන්නවා. නමුත් ඒ පැත්තට ඇදුම් කරන අඩුයි. යන්නුනාහං කේසමස්තුන් වහාරිත්වා මේ කෙස්රවුල් ඔක්කෝම් සම්පූර්ණයෙන් අයින් කරලා දාලා කාසානි වත්තානි අච්ඡාදෙත්වා කසට වස්ත්‍ර ඇඳගෙන අගාරත්මන් ගාරියම් පබ්බජෙය්‍ය ගෙදර අයින් කරලා දාලා මේ පැවිද්දටපත් වුණොත් හොඳයි කියලා යටි කිතිවිල්ලක් ආවා. එහෙම හිතලා දැන් මම පාලියේ කිමින් සිරි වැඩ කරනවා. අවශ්‍ය වෙලාවට වම්න කියන්න. ඒ සෝන ඒ සිටු පුත්සෝන දැන් උපාසක සිටු පුත්සෝන උපාසක කුටි කන්න මහා කච්චාන හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කිව්වා නමස්කාර කරලා පැත්තකින් වාඩි පැත්තකින් වාඩිලා කිව්වා මම උදකලාව තනි පංගලෙ ඉන්නකොට මට මෙහෙම සිතවිල්ලක් ආවා. මේ උභවහන්සාරයන් වහන්සේ මේ මහා කච්චාන ආර්යයන් වහන්සේ කියන ධර්ම ක්‍රමය අනුව ඒ කියන එක මට තේරෙනවා නම් ඒක මේ ගෙදර ඉඳගෙන සම්පූර්ණ පවිත්‍ර ලෙසම බ්‍රහ්මචර්යාව පවත්වමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙන්නට අමාරුයි ලේසි නෑ. ඒ නිසා මං කෙස් කපලා දාලා රවුල් කපලා දාලා මුඩු හිස ඇතුවේ කසාවත් ඇඳගෙන පැවිදි වුණොත් හොඳයි කියලා හිතුණා. පබ්බාජීතු මං භද්දයෝ මහා කච්චාන මහා කච්චාන ආර්යයන් වහන්සේ මා පැවිදි කරන්න. මහා කච්චාන හඳු කියන්නේ තුරු අපු දන්න උජ්ජයිනි ඒ රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණ වෙලෙ හිටියේ කෙනෙක්. බුදුරජාන් වහන්සේ හැම වෙලකත් මේ සත්‍ය අවබෝධය කරගත්තා. මෙහෙම කිව්වහම කච්චාන හාමුදුරුවෝ මෙහෙම එයාට කිව්වා අර සිටු පුත්‍රය නැත්තම් උපාසක සෝන උපාසකට කිව්වා සිටු පුත්‍රයාට දුක්ඛංකෝ සෝන යාව ජීවං ඒක භත්තං ඒක සෙය්‍යං බ්‍රහ්මචාරියං සෝන ජීවිතය ඇසිතා මුළු ජීවිතේම එක ආහාර වේලක් පාවිච්චි කරමින් ඒක සෙය්‍යං උදකලාවම ජීවිතය ගත කරමින් සකින බ්‍රහ්මචර්යාව නැත්නම් දෙදෙනෙකු රහිතව උදකලාවම කියන මේ බ්‍රහ්මචර්යාව දුෂ්කරයි. ඉංගතන් සෝන තත්තේ අගාරික භූතෝ සමානෝ ශාසනං අනුයුංජ කාලයුත්තං ඒක භත්තං ඒක සෙය්‍යං බ්‍රහ්මචර්යං. ගිහි ගෙදර ඉඳලා ඔය ඉන්න ගෙදරම ඉඳලා තථාගතයන් වහන්සේගේ අවවාද ටික ක්‍රමානුකූල පිළිපදි ටික යෙදෙන්න ටික ටික මේ හොඳ දේවල් මහා කච්චා මහාන්තුරු ඒ සිටුපුත් නැත්තම් දැන් සිටුපුත් කියලා කියන්න බෑ ඊට වඩා ඉහළ තත්ත්වෙට ගිහිල්ලා දැන් උපාසක වෙලායි. උපාසක කියලා කියන්නේ ඉහළම නංගුණාන. ශ්‍රී ලංකාවේ වගේ නෙවෙයි. ශ්‍රී ලංකාවේ තියෙන එක අනිත් තත්ත්වය. ශ්‍රී ලංකාවේ නෙවෙයි. මේක නෙවෙයි. කාලයුත්තං ඒකබත්තං ඒකසේයන් බ්‍රහ්මචාරියා. පුළුවන් වෙලාවට තමන්ට කාලේ සැපේන වෙලාවට එක වේලක් කෑම ගන්නට ඉගෙන ගන්නට, හුදෙකලාව ජීවත් වෙන්නට ඉගෙන ගන්නට, ඒ බ්‍රහ්මචාරී ජීවිතයේ ඒ විදිහට පුරුදු වෙන්න. අතකෝ සෝනස් උපාසකස කුටිකන්නස යෝ අහෝස පබ්බජ්ජාදු සංකාරෝ. වචන හොදයි නේද? ඒ ඇත්තට එතකොට සෝන ඇත්තට හිතුණා පබ්බජ්ජා අபிසංකාරයක්. පැවිද්ද යන්තෝනි කියලා සිටිවිල්ලක් තිබුණා නම් බලාපොරොත්තු වෙනවා. තේරුණා නම් වැඩි නේද? පේනවා නේද ධර්ම සාකච්ඡාව තුළ ගැඹුරේ කරුණාකර ඒවල් ගැන අඩු වෙන්නට දුසරණයි. දුසරණයි. කල්පනාකාරී වෙන්න. ඒ මයික්‍රෝෆෝන් ඔෆ් කරගන්න ඒ උණු වතුර ඉල්ල නැත්තු. කාගේ හෝ මයික්‍රෝෆෝන් එකක් ඕන් වෙලා තියෙනවා. ඒ පබ්බජ්ජා සංඛාරයේ තිබුණා නම් ඒක සමසේකටපත් වෙනවා සම්න වෙලා ගියා. ဒုတိယံ පිකු තත් ඒ දෙවිණ වතාවටත් කාලයක් කියලා දෙවිණ වතාවටත් ඒ විදිහට මෙයාට පැවිදිින්ට උනේ කියලා අවසර හිතවිල්ලක් ඇවිල්ලා ඒක කිව්වාම අර විදිහට මහා සත්‍යානාන්දුරු කිව්වා කිලේසේ නැහැ පුළුවන් වෙලාවට උදේකලාව හින්දත් එක වේලක් කෑම ගන්නටත් බ්‍රහ්මචාරී ආවාසයට යෙදෙන්නටත් ඉගෙන ගන්නට ඒ කියලා. ඊට පස්සේ හතරවෙනි වතාවට ඒ ඇවිල්ලා කිව්වා මං උදේකලාව ඉන්නකොට මම මේ විදිහට සිටවිල්ලක් ආවා. ඒ සිටවිල්ල කච්චානහඳුන්ට කිව්වා. උන්වහන්සේ කිව්වා හා එහෙනම් මා ඔබ පැවිදි කරන්නම් කියලා. මහා කච්චාන මහ රහතන් වහන්සේ ඒ සෝන සිටුපුත් පැවිදි කළා. ඒ සෝන උපාසකද සිටුපුත්‍ර උපාසක පැවිදි කළා. තේන කෝපන සමේන අවන්ති දක්ෂිනාපතු අප බික්කෝ හෝති. ඒ කාලේ දක්ෂිනාපතය අවන්තිය ප්‍රවිද්දන්ගෙන් අඩුයි. ප්‍රවිද්දන්ගෙන් අඩු. ඒ මයික්‍රෝෆෝනෙන් සද්දයක් එනවා කරුණාකරක ඔෆ් කරගන්න. ඔබ කවුරු හරි මයික්‍රෝෆෝනේ ඕන් කරගෙන ඉන්නේ කියලා. සමාව වෙන හැම දිනාම බලන්න තම තමන්ගේ මයික්‍රෝෆෝන්ස් මෙතනින් පේන අඩුවේ කාගේද ඔන් වෙලා තින්නේ කියලා පොඩ්ඩක් බලන්න මයික් එක මියුට් කරගන්න හොඳේ. හැමෝම අවධානය ගෝසාව ගෝසාව හා එනවා දැන් තව ටිකක් තියෙනවා තමයි. ඒ කාලේ අවන්ති දක්ෂිනාපතේ භික්ෂුන් වහන්සේලා හදි අත්කෝ ආයස්මා මහා කච්චානෝ තින්නං අස්සාලං නැච්චේ. අවුරුදු තුන ගියාට පස්සේ කිච්චේන කසිරේ බොහොම අමාරුවෙන් බොහොම මහන්සියලා තතෝ තතෝ දසවග්ගං භික්ඛු සංඝං සන්නිපාතිත්වා. ඒ කොහෙන් තැන් තැන් වලින් භික්ෂුන් වහන්සේලා දහනමක් එකතු කරගෙන ඇවි ආයත්මන්ත සෝන උපසම්පාදේසි. ඒ සෝනහා හාමුදුරන්ව උපසම්පදාවට පත් කළා. උපසම්පදාවට පත් කළා කියන්නේ මේ ශාසනය බ්‍රහ්මචර්යාවට පූර්ණ ලෙසින් ඇතුළත් කරගත්තා. ඊට කලින් ඒ අවන්ති බොහෝම භික්ෂුන් වහන්සේලාගෙන් පිළිලා තිබුණේ. ඉතින් ඔක්කොම දැන් බුදුරජාන් වහන්සේ ඒ අවුරුදු 16 විතර පස්සේ හාට ගියේ. ඊට පස්සේ ඔක්කොම ගියේ දැන් උදහත් මේ වැස්සාවත්ති වැත්තට යන බුදුහාල වැඩිපුර හිටිය පැත්තට. ඒකයි ඉන්නේ. අතකෝ ආත්මතෝ සෝනස වස්සන්නුත්තස්ස දැන් වස් කාලයේ පහු කරගෙන හිටිය උපසම්පදා වුණා. ඊට පස්සේ වස්සාන සමය ගත කළා. හුදකලාව නිෂ්කලංක ඉන්න වෙලාවක ආයි මෙන්න මේ සිතිවිලි පාන. ඔන්න හොඳ දේවල් ඉගෙන ගන්න. මේ හොඳ දේ ඉගෙන ගන්න. නකෝ මේසෝ භගවා සම්මුඛදිත්තු මේ භාග්‍යතුන් වහන්සේ මේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මම මට තාම සංවේලා නැහැ මගේ ඇස් දෙකෙන් දැකලා නැහැ දැන් මුතට මට කිතේන් කොන යාගේ අම්මා යාට කියලා දෙන්න තුන්වා කාලි අපිට සුතෝ මේසෝ භගවා ඊදිසූ චාත් යුනට මං අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා සචේ මං උපජ්ජායු අනුජානේය මගේ උපාධ්‍යන් වහන්සේ ඒ කියන්නේ අනුශාසකයන් වහන්සේ විශේෂයෙන් භාවනා මාර්ගයේ ශාසන බ්‍රහ්මචර්යය කියලා දෙන එක තමයි උපජ්ජාය ඒ ඇත්ත එක කච්චාන හාමුදුරු මට අවසර දුන්නොත් එහෙම දක්ෂයාහන්තම් භගවන්තන් දස්සනාය අරහන්තන් සම්මා සම්බුද්ධන් ඒ සම්‍යක් සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ අරහන්ත වූ ඒ භාග්‍යතුන් වහන්සේ දකින්ට මං යනවා යන්ට පුළුවන් නම් හොඳයි. ඒතොට මේ සිතිවිල්ලේ ගිහිල්ලා ආපු කච්චාන හාමුදුරුවන් ළඟ වැඳලා පැත්තකින් වාඩි වෙලා ඒ සෝන හාමුදුරුවෝ දැන් උන්වහන්සේ මහා කච්චාන මහරහතන් වහන්සේට කිව්වා ඉදමයි සම්බන්ධේ පහෝගතස පච්චල්ලීනස මං හුදෙකලාවෙ ඉන්නකොට මට මේ සිතිවිල්ල පහළ වුණා. මං තාම මේ ඇස් දෙකෙන් තථාගතයන් වහන්සේ දැකලා නැහැ. කිව්නාට මං අහලා තියෙන උන්වහන්සේ මෙබඳුයි. උන්වහන්සේ මට අවසර දෙනවා නම් මම මේ තථාගතයේ සම්‍යක් සම්බුද්ධයන් දකින්නට යන්න කැමතියි. මතකයේ තියෙන දුන කිලෝමීටර් 1800ක් විතර ඈත. හැතැම්ම 660ක් 70ක් විතර ඈතයි. තුන මහා කච්චාන හාමුදුරු ඒ උජ්ජේනි මහරජතුමාගේ කලින් පුරෝහිත දැන් එකිනෙම මහන්සේ ඒ පුදුම ධර්ම දේශනා කරන් උන්වහන්සේ තාම දක්ෂෙක් වුණා කියලා දෙන්න කාටයි. අපිට මතක නම් මදුපිණ්ඩික සූත්‍රයේ ඒ මේ මහාර්ගු සූත්‍රයේ උන්වහන්සේගේ විස්තරය තථාගතයන් වහන්සේගේ දේශනාවට උන්වහන්සේ කියන දේ මේ බුදුහාමුදුරුවෝ සාදු සෝන හරිම හොඳයි ඒ අදහස කොහොම හොඳයි ගච්ඡත්වං සෝන යන්න තම් භගවන්තං දස්සනා ඒ භාග්‍යතුන් වහන්සේට ඇස් දෙකින් දකින්නට යන්න අරහන්තං සම්මා සම්බුද්ධං නිකේසී සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දකින්න. දක්කිස්සසි තුන්සෝන තම් භගවන්ත. ඔයාට පෙන් දකින්ද ඇස් දෙකෙන් දකින්න පුළුවන් වෙයි. ඒ භාග්‍යතුන් වහන්සේ පාසාදිකම් පසාදනීය. හිත ගන්න. හිත ප්‍රසන්න කරනවා දැක්කහ. සන්තේන්ද්‍රියං. ඉන්ද්‍රියං අතිශයින්ම ශාන්තයි. සන්තමානසං වහන්සේගේ මනස ශාන්තයි. හොඳ වචනයක් තියෙන උත්තම දමත සමත අනුපත්ත ඉහළම සමතේ සහ දමණයට පත්වෙච්ච මනසක් උන්වහන්සේට තියෙන දාන්තං බුත්තං යතින්ද්‍රයන් නාගං ඒ ශ්‍රේෂ්ඨ වූ දාන්ත වූ ශ්‍රේෂ්ඨ පුරුෂයන් දකින්න එක හරි හොඳයි කියලා අපි එවන් තථාගතයන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් පැවිදි හෝ ගිහි හෝ භික්ෂු හෝ භික්ෂුණී හෝ සාමණේර හෝ සාමණේර උපාසක උපාසිකයන් මන් දන්න ඉන්නවද කියලා මේ දැන් නමුත් මේ මහත්මෙන් කවුරුද උපාසක වෙත් අමාරු දෙයක් තියෙනවා ඒක නුඹ අමාරු වැඩක් උපාසක වෙන්නේ එතකොට මහා කච්චාලාමරු කිව්ව අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ ඒ ශාන්ත වූ උත්තම දමත සමතයෙන් පරිපූර්ණ වූ ඒ භාග්‍යතුන් වහන්සේ දකින්නෙක් හරි හොඳයි ඔබතුමා යන්නේ කියලා. දිස්වන් මම වචනේ භගතු පාදේශිර සවන්දායි ගිහිල්ලා මගේ වචනේ මා වෙනු වෙනු තුන් වහන්සේගේ ශිරපා නමස්කාර කරන්න. අපාබාදං අපාතංකං ලෞඛානං බලම්පාසු විහාරං පුච්චේතරණේ සැප දුක් සුව දුක් තොරතුරු කොහොමද කියලා මගේ නමිනුත් අහන්න කිව්වා. බලන්න කොච්චර ගෞරවයක් තියෙනවා. මෙහෙම කියන්නේ උපජ්ජායෝ මේ භන්ති ආයස්ම මහා කච්චානෝ භගතු පාදේසී සවන්දු. භාග්‍යවතුන් වහන්සේ මගේ උපජ්ජාය වූ මහා කච්චා ආස්ම මහා කච්චාන භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසා වන්දිත. නලල තියලා උන්වහන්සේ ළඟ නලල තියලා වන්දිනවා. ඒ වගේම සූදුක් සැප විචාරණයි. ඒවම් බන්තේටි. එහෙම හොඳයි කියලා ආස්ම සෝනෝ මහා ආස්ම තු මහා කච්චාන සම්භාසිතං අභිනන්දිත්වා. සත්තාන සතුටින් බාර අරගෙන පුදුම සතුටක් දැන් තියෙනවා. අම්මා පොඩි කාලේදලා කියලා දෙන්න ඇතේ. ඊට පස්සේ භාග්‍යයට මහා පිනට මහා කච්චානාඳුර හමු වුණා. උන්වහන්සේ ළඟ උපාසකෙක් බවට පත් වුණා මාරුවෙන්. සියලු අවශ්‍ය ගුණධර්ම ටික තියාගෙන පැවිදි වුණා, ප්‍රසම්පදා වුණා. ඊට පස්සේ දැන් තථාගතයන් වහන්සේ දකින්න ඒ කොම සේනාසන සංසාමීත්ව ඒ කුටි තියෙන කොම සේනසුන කොම පිළිවෙලකට පැත්තකින් තියෙන. පත්තිචීවරං ආදාය. තමන්ගේ පාත්‍රය ඒ සිවුරු අවශ්‍ය සිවුරුත් අරගෙන ජීන සාවත්තී තෙන් චාරිකම් පක්ඛා. ඒ සාවත්තී බලා යන්ත පිටත්තු. ආ කිවියලි කිලෝමීටර් දුකට 1100ක් විතර දුර දල වශයෙන් බැලු. ඒ බාහිදාර චිරි හිටි ටිකක් තවත් එහා හිට මෙහා තම මේ මේ සෝන මහා කච්චාන හම්තු හිටි ටිකක් ළඟයි සාවත්ති. එහෙම අනුකුබ්බේන් චාරිකං චරමාන ක්‍රමානුකූල වේ ගමන් මාර්ගය ඉවර කරලා ඉවර කරලා තැන් තැන් වල ඉඳ ඇති කෑම හොයන්න තිලේසි නැද ඔක්කොම බෞද්ධයෝ නෙවෙද්ද බෑ. තථාගතයන් වහන්සේ දන්නේ නැහැ අගෞරව කරන ඇත්තක් තියෙනවා, බරින් ඇත්තක් තියෙනවා, කෑම දෙන්න එපා කියන ඇත්තක් තියෙනවා. කොහොම හරි ඒ විශාල දුෂ්කර මාර්ගය ගමන් කරලා අන්තිමේදී යේන සාවත්ති ජේතවනං සාවත්ති නගරේ ජේතවනේට අනාථ පිණ්ඩික ආරාමයට යේන භගවතේ උපසංකල් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ඊළ තථාගතයන් වහන්සේට වැඳලා වැදලා අර මහා කච්චාන හඳු කිව්වගේ මේ මගේ පාද්‍යයන් වහන්සේ මහා කච්චාන හඳු වහන්සේගේ පාද්‍යයන් භගව භාග්‍යතුනා කීපා සිරිපා සිරසින් වඳිනවා උභහන්සේගේ සුදු තුරුතුරු කොම් વિચાર කරනවා. එතකොට ඒ තවිෂු පිරිසක් කියන්න ඇත්තේ මන් දන්නේ කොහොමද උදිකලාව යන්නත් ඇත්තේ කොහමද උන්වහන්සේන කච්චි බික්කු කම්යම් භික්ෂුව කොහොමද ඉවසන් කියන්නේ මහන්සි නැද්ද සුදු හොඳද මේ මහන්සුනි නැද්ද ඉන්නට මෙච්චර දුරක් ආවේ නැත පිණ්ඩකේන කිලන්තුස කෑම බීම වැඩින් කරදරයක් වුණේ නැද්ද කියලා කමනියම් භගව මම භාගිතුනා හැම දෙයක්ම ඉවසන්ට පුළුවන් වුණා යැපෙන්න අවශ්‍ය තැන් වල යැපෙන්න පුළුවන් වුණා අප කිලම තියෙන වැඩි මහන්සියක් දැනුනේ නැහැ. අද්ලානං ආගතුන පින්දකේන කිලන්තුස. ඒ කෑම බීම වලින් අඩුවක් පාඩුවක් දැනුනෙත් නැහැ. අතකෝ භගව ආයස්මන්තං ආනන්දං ආමන්තේ. ඔන්න තවුරුද දෙයක්. ආනන්ද සම්ද්‍රන්ත භාග්‍යතුන් වහන්සේ කතා කරලා ළඟමින්ද ඇත්තේ මේ උත්තම ධම්මස සමතෙන් යුක්ත සාස්තුන් වහන්සේ. අපේ සාස්තුන් වහන්සේ ඉමස්ස ආනන්ද ආගන්තුකස්ස භික්ෂුනෝ සේසනම් සේනාසනම් පඤ්ඤාපේ. ආනන්ද මේ ආගන්තුක භික්ෂුවට සේනාසනයක් හදලා දෙන්න ඉන්දතන පිළිල කරා. අතකෝ ආසමත ආනන්දස ඒතද හුස් ආනන්ද හන්න මෙහෙම කිව්. යස්සකෝ මං භගව ආනාපේ. භාග්‍යතුන් වහන්සේ මට නියමයක් කරනවා නම් මේ භික්ෂුවට මෙතන ආසන පනවන්නට කියලා එයින් අදහස් කරන්නේ භගවා තේන භික්ෂුනා සද්දින් ඒක විහාරම් වත්තුන් කිච්චට භාග්‍යවතුන් වහන්සේ කැමැති ඒ උන්වහන්සේ ඉන්න ඒ විශාල ගන්ධ කුටි අපි දන්නවනේ, දැකලා තියෙනවා. ඒ ගන්ධ කුටියේ මෙක්තරා කාමරයක් ඒක මේ සෝන හාමුදුරුවනේ හදලා දෙන්නට කියලා කිව්වා කියලා ආනන්ද හිතුනේ. එහෙම ඒ ආඥා වෙනකොට එතන සෝන හාමුදුරුව ඒ විහාරයේ තථාගතයන් වහන්සේට ගන්ධ කුටියේ මෙක්තරා වෙන පැත්තක තියෙන තැනක කුටියක් පැණි. අතකෝ භගව බෞද්ධේව රත්ින් අබ්භෝකාසු අබ්භෝකාසේ නිසජ්ජා වීතිනාත් නක්වා බුදුරජාන් වහන්සේ එලිමහනේ මහා රැ ගුඩාක් වෙලා යනකල් වාඩි වී වැඩ සිටිය. වැඩිලා ඇවිල්ලා පාද සෝදාගෙන උන්වහන්සේ පාද සෝදාන්නේ කවුරුත් උන්වහන්සේ පාද සෝදාන්නේ පාද සෝදාගෙන විහාරයේ කායතාවෙත් ඔතෙලිය හිටියෝ ඇතුළට පාදෝවනි. ආයස්මාපිකෝ සෝනු සෝණ හාමුදුරුව බෞදේව රත්තිෙන් අම්භෝකාසය නිසජ්ජා වීතිම නාමිත්තු. එලි මහනේ ගොක් වෙලාරැ බොහෝ වෙලාවක් උන්වහන්සේ තුවාඩිවෙල ඉඳල කකුල් පාදික සෝදගෙන සුට්‍රාව. අතකෝ බගු අරත්්‍ය පච්චු සමය පච්චුත්හය භාගතුන් වහන්සේ තා පාන්දර අවදියලා ආයස්මන්තන් සෝනං අජ්‍යේසි ආදී සෝන හාමුදුරන්ට මෙහෙම කිව්වා. පටිභාතුතම් බිකු ධම්මෝ භාසිතු. ඔබ ධර්මයේ කියන්නට ඔබට මතක් වෙන වේවා කියලා. මොනවද කියන්නේ කියන එක. ඒවම් භන්ති හොඳයි. භාග්‍යතුන් වහන්සේ කියලා සෝන හාමුදුරෝ සෝලස අටක වර්ගික අපි අෂ්ටක වර්ග සමහර සූත්‍ර සාකච්ඡා වලට ඉදිරියට ගත්තා. ඒ සුත්ත නිපාතේ තියෙන ඒවා ඒවා සබ්බානේව සරේන අබෙත් බොහොම මිහිරි හඳින් ඒවා කිව්වන් වහන්සේ බොහොම පිළිවෙලකට කිව්වා. අතකෝ භගව ආශ්මතෝ සෝනස්ස සරභඤ්ඤ පරියෝසානේ අබ්බන්නෝදි. බුදුහාන් බොහොම සතුටුනා ඒ සජ්ජානය අවසන් වහන්සේ. සාදු සාදු බික්කු විශ්ව බොහොම හොඳයි. සුග්ගහිතාන්තේ බික්කු සෝල සක්කවග්ගාන ය ඒ අටවක් අෂ්ටක වර්ගයේ ටික ඉගෙන ගන්න බොහොම හොඳයි. බොහොම හොඳට මානසිකාර කරලා තියෙනවා, හොඳට පාඩම් කරලා තියෙනවා. කල්යාණීය වාචා සමන්නාගතු බොහොම මිහිරි වචනෙන් යුක්තයි. විස්සට්ඨාය අනේල ගලාය අත්තස්ස විඤ්ඤාපණය ඒ බොහොම අර්ථවත් සත්‍යම් සත්‍ය අවබෝධයේ මාර්ගෙ පෙන්නා දෙන අෂ්ටක වර්ගයේ පාඩම් කරපෙටි බොහොම හොඳයි. කති වස්සෝසිතම් වි ඔබ දැන් අවුරුදු කීයක් කරන උපසම්පදා? ඒක වස්සෝ සම්භගව එක වසක්. කිස්සපන් සම්බික්ක ඒ වංචලන් ආකාශ. ඇයි මෙච්චර කලක් මොකද කියලා කියලා බුදුහාම. චිර දික්ඛෝ මේ බන්තේ කාමීසු ආදීන භාග්‍යතුන් වහන්සේ මේ කාමයන්ගේ තියෙන අවාසනාවන්ත පැත්ත, භයානක පැත්ත ඒවා දක් ඒ කාමයන් දක්වන අවාසනාවන්ත ඉරණම් මම දැක්ක බොහෝ කලක. අපිට කු සම්බ්‍රදු ගරාවාසු බහුකිච්චු බහකරුණ ඒව දැක්ක මේ ගිහි ජීවිතේ රැකියා කරමින් පවුල් නඩත්තු කරමින් ගත කරන ජීවිතයේ සම්බාධ බාධා රහිත වැඩි බහු කිච්චු හැම තිස්සේම වැඩ වැඩි බහු කරණීය කරන්ට තියෙන වැඩ එකින් එක පැටලේ. අතකෝ භගව ඒකමත් සංගිතිත්තා තායන් වේලායන් මං උදානන් උදානය. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ උදානය පහරමක උදාන පාලීතිය දිස්වා ආදීනවන් ලෝකේ ඥත්වා ධම්ම නිරූපති. මේ ලෝකේ කියන එකේ මේ ලෝකයක් එක්ක ඉන්නේ කිය අපි දන්න ලෝකය කියලා බුදුහාම කියන්නේ මොකද්ද කියලා. පසුගිය සතියේ කතා කරා ඇහැ කන දිව නාසය සිරු සහ මනස මනෝ ඔය හයත් එක්ක යන අරමුණු ගනිමින් වැඩි කරගෙන යන කවුරුත් නැති පුජ්‍යල භාවයක් රහිත මේවා ඇති තත්වයක ඉඳලා නමුත් භවගත හිණ ලෝකයක් හදාගෙන යන ලෝකෙ තියෙන භයානකම දැකලා ඥාත්වා ධම්ම නිරූපති ලං කර ගැනීම අයින් කරන්න පුළුවන් ධර්මය දැනගෙන අරියෝන රමති පාපේ උතුම් එක්කෙනා පව කියන එකට කැමති වෙන්නේ පාපේන රමති සුචි විවිතුරු දෙය පාපයන් එක්ක ඇසුරු කරන්ට යන්නේ නැහැ එක එක එක්කෙනා අන්තිම පදේ වෙන විදිහේ එක එක විදිහට තෝරනවා ඒ මට හිතෙන හැටි එතන මොකක් හරි වචනේ යතරු මේ පිළිපාපික අඩුවක් තියෙනවා වගේ හිතෙනවා ඒකට ආර්ය සත්‍ය උතුම් සත්‍යයේ පත්වෙනෙක් කෙනා පාපයන්ගේ ඇලුම් කරන්නේ පාපේ කියන එක පිවිතුරු දෙය කියන එක පාපේ ඇලින්නේ නැහැ මේ තමයි සෝන සූත්‍රයේ උදාන පාළියේ තිතතගිතන වාචි උදාන ප්‍රකාශ කළා යම් කාමී ධර්මයේ දන්නා කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් සිටිනවා අපිත් ධම් සම්පත කැමති ධර්ම සාකච්ඡාව කරමු සම්මා සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවි සාදු සාදු සාදු සතිපතාණි හොඳයි ඉතාමත් හොඳින් මේ සුත්‍ර දේශනාව අපිට තේරුම් කරුණා මම හිතනවා කල්යාණ මිත්‍රෙන්ට මේ සම්බන්ධයෙන් සාකච්ඡා අපිට ලැබෙන්න පුළුවන් මම ඉතාම ගෞරවයෙන් චිත්‍ර රාජපක්ෂ මහත්මියට ආරාධනා කරනවා චිත්‍ර මහත්මිය ඔබතුමීට පුළුවන් මේ සාකච්ඡාවට කිසියම් මේ ඔබට කරන්න තේරුවන් සරණයි තේරුම් ගන්නයි අහගෙන ඉන්නකොට සත්‍යජිත්තුමනේ අර අවසානයේදී කියපු වාක්‍ය ටික තමයි හිතට හොඳටම වැදුනේ. ඔබතුමා කියව කිසිවෙක් නැති විදියට මේ අසකන නාසය දේව ශරීරයේ මනස කුලින් ගන්න ඒ සංඥා පවස්සමින් ඒ තුලින් හදාගන්න ලෝකයක ජීවත් වෙනවා කියන එක. එතන ලොකුම වැදගත්කම තියෙන්නේ කියලා හිතුණා. ඉතින් මේ සියල්ලම කරන්නේ සත්‍යජිත්තුනි ඒක තේරුම් ගන්නයි කියන එකයි හිතට ආවේ. මේ දේවල් ඇත්තටම අපි තුලින්ම දැක්කොත් ඇත්තද මේ කියන දේ මේ ඇත්තට දෙයක් පෙනෙනවා කියන තැන මේ විදිහ දෙයක් සිද්ධ වෙනවද? එතන පුජ්‍යලස්සයක් තියෙනද පුජ්‍යලෙක් ඉන්නවද? එහෙම නැත්නම් ඒ ඇතුළු වන සංඥාව අරගෙන ඒ තුළ ඒ සිදුවන සංස්කරණය මම කරන දෙයක්ද එහෙම නැත්නම් කෙරෙන දේ මගේ කර ගැනීමක්ද සිද්ධ වෙන්නේ කියන එක අපිට දැකිය යුතු දෙයක් කියන එක තමයි එතනින් තේරුම් ගත්තේ මම හිතන කල්‍යාණ මිත්‍රවට ගැන අදහස් ඇති කියලා ඒක කොහොමද කරන්න ඕන හරි එහෙම නැත්නම් දැකිය යුත්තේ කොහොමද කියන එක ඉතින් මොකද සත්‍යජිත්තුනේ ඒ තුළ ගොඩාක් දේවල් හිත තුළින් නැගීගෙන ආවා මොකද තථාගතයන් වහන්සේ නිර්වාණය නිවන කියන එක විස්තර කරන තැන මේ සංස්කරණ සියල්ල නැවතුණු තැනයි කියලා කියනවා එහෙමනම් මේ සංස්කරණ මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ඇතුල් වෙන අරමුණු වල අරමුණු නිසා සිදුවන සංස්කරණය කරන සංස්කරණයක් විදිහට අපි බක්ලාවට දකින්න බවත් ඒක කෙරෙන දෙයක් කර තමාගේ කරගන්න බව වෙන සඳහන් වෙන බවත් එතන තමයි තේරෙන්නේ නමුත් අපි ඒ දෙක දකින්නේ නැහැ කියන එක මම හිතන්නේ ඒ තුළින් අපිට සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා කල්‍යාණ මිත්‍ර හැමෝගෙම උපකාරය තෙරුවන් සරණයි තෙරුවන් සරණයි චිත්තමාමේ සත්‍යත්වන්නේ මේ සූත්‍ර දේශනා වෙනුවට අත්‍යවම අනිකුත් හැමදාම සත්‍ය සූත්‍ර දේශනාවල ඔබතුමා පැහැදිලි කරන දේවල් වලින් මේ මට දැන් හිතුණා හොඳයි කියලා. මේ සූත්‍ර දේශනාවේ තීනෝනේ ගත යුතු කිහිපයක් ප්‍රධාන වශයෙන් සත්‍යතුමාට තේරෙන වා මෙන්න මේ පණිවිඩය තමයි මේ සූත්‍රයෙන් දෙන්න ඕනේ. මම නම් මේ පණිවිඩ දෙක නැත්නම් මේ තුන මොකක් වෙලින් ප්‍රධාන දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව කිසියම් යොමු කිරීමක් කරමින් මේ සාකච්ඡා දෙනවා නම් හොඳයිද කියලා මට විතකේ හිතෙනවා. මොකද සමහරවිට අපි කල් අපි අපේ මට්ටමේ හිතේ තේරෙන විදිහට යම් කිසි පැත්තකට සාකච්ඡා යොමු වෙන්න පුළුවන්. මොකද ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ කුමක්ද අපි ඉස්මතු කරගත යුතු වන්නේ? එකක් හෝ දෙකක් හෝ තියෙන ප්‍රධාන පණිවිඩ ඇති ප්‍රධාන පණිවිඩ නෙමෙයි ප්‍රධාන වශයෙන් අපි ගත යුත්තේ මොකද්ද? චිත්‍ර මාධ්‍යය විතරම හොඳ පැත්තක් අපිට වාරණය කළා. ඉතින් මම සත්‍යතුමාට යොමෙන්න සත්‍යතුමානි ඉගෙන අපිට කිසියම් අවබෝධයක් දීලා අපි සාකච්ඡාවේ අවශ්‍ය පැත්තටම ගන්න පුළුවන් නම් කියලා. තෙරුවන් සරණයි. සම්බුදු සරණයි. ඔව්. අර කල්යාණ මිතුරේ මම දාම් කියනවා වගේ තමන්ට අත්දකින්න පුළුවන් දේ තමයි ඒක. ඒ තතරගෙත්‍යන් වහන්සේගේ උදාහරණය. අනිත්‍යකේදී එනවා අපි ශ්‍රද්ධාව ගැන එදපුර කතා නිසා දැන් මට හිතුනේ දැන් එකක් සමස් අර අම්ම නිසා ඒ දරුවා ඒ පැත්තට යොමු වෙච්ච එක සෝන චිතුපු කාලි ඒ අර හේමවත ඒකෙන් සාතාගිරි හේමත දෙන්න බුදුහාරුගෙන් කියන කතාව අහලා ඒ ධර්ම සාකච්ඡාවේ නැත් ධර්ම සාකච්ඡාවේ කටේ අහසින්දල කතා කරලා කිව්වේ ඒක කියලා තමයි යාට ඒ සත්‍ය සත්‍යමුදි මාර්ගයට ආවිසෝවන් වුණා කියලා කියන්නේ කතන්දර. તો ඒ ඇත්ටි එතකොට මේ අනුසෝපසන්න අයතරින් අග්ගයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එතකොට තතරගත වචනයක් තියෙනවා යා සත්‍යමුදි කරගන්නට. එතකොට ඒ කාලේ කච්චාන හාමුදුරුවෝ ඒ කච්චාන හාමුදුරුවන්ට කවුරුත් සැන්ති මහසුන්දරට ධර්මයේ දේශනා කරන්න හදනකොට අර සිටු පුත්‍රයා ඒ තමන්ගේ වගේ කීපෙන් දැත් අපච්චිගෙන කියවෙන්නේ අම්මගෙන කියවෙන්නේ. එතකොට එයාට තින් සිටු පුත්‍රයා කියන්නේ ව්‍යාපාරිකයෙක්. එතකොට එයා බොහොම අමාරුවෙන් ඒ කටයුතු කරගෙන කරගෙන අමාරුවෙන් කියන්නේ ධර්මයට යනවා මේ වැඩක් කරනවා. සමාවෙන් අර ධර්ම කටයුතු කර කර කුරුමාත් සත මහා කච්චානන් උදව් කරනවා. එතකොට ඒකේ වැදගත්කම තමයි ඒ කල්යාණ මිත්‍රයන් පුළුවන් තරම් වැඩිපුර ඇසුරු කිරීම අවශ්‍යයි කියන එක මට හිතුණා. ඒ පුළුවන් තරම් කල්යාණ මිත්‍රයන් භික්ෂුවෝ පැවිදිවෝ නොපැවිදිවෝ භික්ෂුණීහෝ කවුරු ස්ත්‍රී හරි පුරුෂ හරි කවුරුන් හරි කමන්නේ කල්යාණ මිත්‍යන් සොයා ගන්නට. කල්යාණ මිත්‍යන් පමණක්. ඊළඟට යා කුමාරි එකට තිබිච්ච උනන්දුව දෙතුන් සැරයක්ම ගිහිල්ලා කිව්වා මට මේක කරන්නටම් බෑ කිහිතර ඉඳලා මම පැවිදි කරන්න කියලා. තුන්වෙනි සැරේ ඒක පිළිගත්තා. ඒක ඒකත් මට වඩා හිතරගත්තේ ඒ කතාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන එයා කිව්වා එයා හරිම ආශාවත් වෙන දැන් බුදුරජාණන් වහන්සේ දකින්න මේ වෙනකොට එයා පරම සත්‍ය අවබෝධය කරගෙන තියෙන්නේ කියලා මට හිතෙන ඒත්ින් මේ සූත්‍රේ නොකීවට තේරගතා පාළියේ එයා ඒ සෝනහාමුදුරුව කියන තැන තියෙනවා උන්වහන්සේ උසම්පද ලැබුවා විමුක්තෝ සම්මි අනාසවෝ කියලා උසම්පදා ලැබුව අනාශ්‍රවි මුක්තියට පත් වුණා. එම් පත් වෙලා දැන් මේ තථාගතයන් වහන්සේ දැන් කිලෝමීටර් 1500 100ක් විතර ඈත ඉන්නේ 75ක් විතර දුර. ඒතකොට මේ සහත් සිතේ පහළ වෙනවා මේ ධර්ම මාර්ගයේ කියලා දුන්න උත්තමයන් වහන්සේ දකින්න තියෙනවා නම් හොඳයි කියලා. කොච්චර ගෞරවයක්ද හිතේ. ඒ වගේම නමුත් දැන් උන්වහන්සේ නොදක මේ පරම සත්‍ය අවබෝධය දෙනවා එතකොට. නැවතර ෆිසිකල් ෆෝම් එක දකින්න උවමනායි කියලා හිතන කෘතඥතාව. ඒකෙන්නේ කෘතඥතාවයි. එහෙම කිව්වහම එයා කියනවා මෙහෙම ඉදිසු ඉදිසු වාසම අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒුණාට මම දැකලා අම්මා කියන්නේ. ඊට පස්සේ මහා කච්චානහම් දැන් මතක තියෙන්න ඕන මහා කච්චානහම් ඊට කලින් උච්චේනි රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණ බොහොම දක්ෂේ බොහොම ප්‍රතිභාපූර්ණ කෙනෙක් බොහොම ගච්චෙනේ. දැන් තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයට ඇවිල්ලා උන්වහන්සේ ධර්ම විවරණ කර නැත්නම් අතුරන් අගතැප්පත් ඒ උන්වහන්සේ අර අර සෝනහාමුදුර යන්න අහනකොට කියන සාදු සාදු සෝන ගච්ඡත්වං සෝන යන්න බොහොම හොඳයි යන්න ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න ඉල දකින්න ඇත් දෙකෙන් මේත් මහරහතන් වහන්සේ නමක් කියලා කියන උන්වහන්සේගෙන් කියන වචන පාසාදිකම් ඕම් කොහොම පැහැදීම ඇති කරන දුක්සෙන් මට කිදීන්න ඕන. හැබැයි උන්වහන්සේට විරුද්ධව කතා කරු බෙන් පෙට්ටෙත් පසාදනීය අපේ හිතේ මේම පැහැදිලිය අර බොහෝ අයකින් උන්වහන්සේට ආවර්තනී මායාවක් තියෙනවා කියලා කවුරුත් මන්ත්‍රයක් තියෙනවා කට්ටිය Taman ළඟට ගන්න තේ කියලා සම්තින්දයන් සම්තමාන අපිට මතක් වෙන්නුන් බ්‍රහ්මයි උත්තර මානම මාස 6ක් 7ක් තිස්සේ උන්වහන්සේ පසු සිංගිලා කොහොමද උන්වහන්සේගෙන කිව්වේ කියලා නැගිටින්නේ කොහොමද යන්නේ කොහොමද බලන්නේ කොහොමද ඒ හැම එකක්ම මතක් වෙනවා යලි බලන්නේ සූත්‍රය බ්‍රහ්මයි සූත්‍රය මජ්ක්‍ධිම නිකායයි සන්තමානසං උත්තම දමත සමත අනුපත්ත ඉහෙළම දමතේ රස සමතේ පැමිණිච්චි දන්තං ගුත්ත යතින්ද්‍රයන් නාග එහෙම යානම් මේ මහා කච්චානහම් බුදුහාමගෙන් කි ඒ ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා දකින්ට යන්නේ උනන්දු කළා. ඉතින් ඒව බොහෝ වැදගත් අපි අදහන අපි දැන් අපි පහනක් පත්තු කරනවා ලයිටරින් හරි ගිනි පෙට්ටියෙන් හරි පහනක් පත්තු කරනවා අපි එතන ධන ගහලා අපි වෙන පැති බල බලා ඉන්නේ නැතුව ෆෝන් තියනවනේ ඒවත් පැත්තකින් තියලා එක එක අතක ෆෝන් එකක් තියාගෙන එක අතකින් ලයිටර ප්‍රදාන පත්තු කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ළඟට සෝනහාඳුරු කොහොමද ගියේ? ඒ තත්ත්වෙන් වටුදු ප්‍රේමයන් කණ්ඩි ඉගෙන ගන්න. මට ඉතුනේ එක උන්වහන්සේ දැක්කට පස්සේ ඊට පස්සේ ආනන්ද හාමුදුරු තේරිච්ච හැටි ආනන්ද හාමුදුරු කිව්වා මේ භික්ෂුවට මේ ආගන්තුක භික්ෂුවට කාමරයක් හදන්නට කියලා. එතකොටම ආනන්ද හාමුදුරු තේරෙන බුදුහාමුදුරු මෙහෙම මෙයාට සේනාසනයක් කාමරයක් හදන්න කියනවා අනිවාර්යෙන් ගන්ධ කුටින්ට කියලා. ඒක හරි උන්වහන්සේ ඒ අනුමානය. එතකොට ඉතින් මහරාත්‍රී ඊට පස්සේ සත්‍යකයෙන් වහන්සේ මිනිස්සු නොවන නැත්තම් ඉත කතා බහ කරන වෙලාව. පැත්තෙන් නෙවි. ඒතු සෝනහාමුදුරුත් පැත්තකින් ආදීලා මහ තෙලි මහණි ගත කරනවා. ඔය සත්‍යබෝධේ මාර්ගයේ අයිති වැදගත් දේ තමයි පස්චිම ජනතාවට අනුකම්පා කරලා සමහරණ හික්මිනේ නැත්තම් ඉන්දුන්නේ එහෙම. නමුත් ඉන්නවා ඊළඟට ඉන්න ජනතාවට අනුකම්පාවයි. ඒකට ලොකු පරිත්‍යාගයක් තියෙනවා. ඊට පස්සේ ඒ අටක පාරායන වර්ගයේ ඉගෙන ගන්නට කියලා කියනවා. අටක වර්ගයේ ඒ කාලේ තිබිලා තියෙනවා සජ්ජහානා කරන්න. අපි සමහර ඒවා කතා බහ කළා. ඒ අටක වර්ගයේම ලස්සනට උන්වහන්සේට කිව්වා. ඒවා නිසා සත්‍යබෝධී සඳහායන කොට වඩා වඩා කිත්ති අත්තරින්ට ඕනේ වසයෙන් අත්තරින්ට ඕන අනවශ්‍ය දේ අත්තරල තියන්නට රාගය ආවට කමන්න ආවට කමන්නේ කියන්නේ ආරාධනා කරන්න කියන එකත් තියෙනවා. ද්වේෂය තියෙනවා. නමුත් තමන් අවකාශයක් බව තේරෙන්න. ශරීරයේ තියෙන ශරීරය ගාව ගන්න නැතු වැඩිපුර මනස ගාව ගන්න. මනසේ තමයි මේ වැඩ පිළිද තියෙන්නේ. අදහස් සුදහස් මොනවද තියෙන්නේ? අදහස් සුදහස් වලට ආයි ගුවන් කියන්නේ ඉගෙන ගන්න. තමන්ගේ ඔපිනියන්ස් වලට ආයි ගුවන් කියන්නේ ඉගෙන ගන්න. ඒව තමයි බොහෝ විට අපේ මාර්ගයට බාධා පින සමහරට පවතින්නේ. ඒ නිසා සත්‍යාබෝධය සඳහා අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ කටයුතු කරනවා. දැන් කච්චනහන්රු ඒ සෝන උපාසකට කිවි සිටු පුත්‍රයාට මේක අමාරුයි. ගෙදර ඉඳලා පුළුවන් වෙලාවට හුදෙකලා ඉඳගෙන ගන්න. පුළුවන් වෙලාවට කෑම ගැන එක්තරා ඒ මගේ වදචන නීතියක් දාගන්න. කෑම ගන්නේ නීතියක් දාගන්න. මම මේ වගේ කෑම ගන්නෙ නෑ කුච්චක මෙතන ඉන්න සමහර ඇතු ඒ තත්ත්වෙ ඉන්නවා කියලා සමහර අවස්ථාවල කියවිලා තියෙනවා. කිව්වා නෙවෙයි තමන් ගැන කියන්න කිව්වා නෙවෙයි නමුත් කියවිලා තියෙනවා. අන්න ඒ විදිහට. ඒක තමයි සෝනහාඳුර කියවේ. ඉතින් ඒක බොහෝම වැදගත්. ඒක බොහෝම උතුම්. ඊළඟට අන්තිමට කල්යාණ මිතුරු කිව්වා වගේ බුදුහාරීට පස්සේ ඇහුවෙත් උච්චර කල් මොකද කියලේ එක වසයි ඉන්නෝ උච්චර කල් ඇඉන්නේ උතුර කිව චිරදිට්ටෝ මේ බයන් මන්තේ කාමී ස්වාධීනෝ දැන් සමහරු ඇත්තන්ටත් මේක අත්දැකීම තමන්ටම රසනේටම හිතේ හරි මේක මටම නෙවෙලා තියෙනවා මමත් මේ කාමයන්ගේ තියෙන භයානකම පේනවා ඒවට ඇදිල යන හැටි ඒවට අහුවේ නැහැටි ඒ මායාවගේ දැයට අවුවේ නැහැ. මායාව කුකු ගහලා අදින්න හැටි තේරෙනවා. අපිටකෝ සම්භාදෝ කරා වාසු. මේක හර්ඩල්ස් කියන වැඩිපුර. පැනල යන්න තියෙනවා වැඩි. තාම මේකට පණ පෙවිලා නැහැ. තාම සිංහල බෞද්ධකම විතරයි තියෙන්නේ. තථාගත ශ්‍රාවක බව නැහැ අපිට. ඒක වැරදි කියනව නෙවෙයි. කවදාවත් හිතන්නේ නැහැ. ඒ සංස්කෘතිය වැරදි කියනව නෙවෙයි. නමුත් අපි අහුවෙලා ඉන්න එක්තරා ඒ ආර්ය ශ්‍රාවකී බවට පත් වෙන්න නම් අර භික්ෂුන් වහන්සේසෝ ධම්මචාර කියනගේ වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ පව අතාරින්න තියෙන දක්ෂතාවය ඒ දක්ෂතාවය නිරූපදිකී එක සත්‍යාබෝධී මාර්ගයේ අන්තයන්ට තේරෙන දෙයක් තමයි මේ ආයි කියන එකන I am wrong කියලා මට මම වැරදි වැරදි මගේ සිතිවිලි වැරදි මගේ සිත විශ්වාස කරන්න බෑ කියන එක අවබෝධ වෙනවා හිත කියන එක විශ්වාස කරන්න බෑ හිත කියන එකට තනක් දෙන්න බෑ කියන එක තේරෙනවා ඒ නිසා සිතිවිලි කියන ඒවා මගේ කියලා ගන්න එක අඩු කරගන්න නියපොත්ත මගේ කපලා දාපු නියපොත්ත මගේ කියලා ගන්නෑ වගේ ගැළවිල යන සිතිවිල්ල ගන්නෙ නෑ ඒ නිසා සත්‍යබෝධිය යන්ට සිදුවෙන හොඳම දේ තමයි මම කියන එක නා වැරදි කියලා තමයි තේරෙන්නට. වැරදි කියන්නේ ආචාර පද්ධතියකට අනුව නෙවෙයි මා කියන්නේ. මේ මම කියන එක නාගේ මනස වැරදි. ඒක දිය වෙන්න පටන් ගන්නවා. ඒතොත් ආදීම දැක්කහම ධම්ම ඤත්වා ධම්ම නිරූපදී ලංකර ගැනීම අයින් කරගන්න ධර්ම දකින්න. එතකොට ඒ ආර්ය භාවයේ ආදි මාර්ගයට එනකොට ඒකට අර බොහොම ලහු දේවල් වලට ඇලෙන්නේ නැහැ. ඒ වගේ ගයින් වෙන්න පටන් ගන්නවා. මොකද ඒ සුචි කියන එක පවිත්‍ර භාවයේ පාප දෙයක් එක්ක එකතු වෙන්නේ නැති නිසා. චිත්තස කුසලයේ කියන එක හැමතිස්සේ මනසේ පළපදියම් වෙන්න පටන් ගන්නවා. එච්චරයි අවශ්‍ය වෙන්නේ. එච්චරයි අවශ්‍ය වෙන්නේ. බුදු සරණයි බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාරයි සාදු සාදු සතුටුමානේ හොඳයි ශ්‍රීමති මහත්මිය මම ඔබට මෙතුම එන්න දැන් සත්‍යතුමා අපිට යොමුවක් ඇති කරලා දුන්නා මේ සාකච්ඡාවේ අපි හරේ හැටියට ගන්න පුළුවන් දේවල් කීපයක් පිළිබඳව අපි ඒ ඔස්සේ සාකච්ඡා කරගන්න ශ්‍රීමති මහත්මිය. දෙවන සරණයි. අප්‍රමාණකින් අපිට මේ ආකාරයට පැහැදිලි කරලා දීම ගැන ඇත්තටම සත්‍යජිතුමා පැහැදිලි කරපු ටිකේ අවසාන ටිකට මට පොඩ්ඩක් හිතට ගියා. බුදුරජාණන් වහන්සේට මේ ඒ අටක වර්ගයටයි තී සූත්‍ර දේශනා කරාම බුදුරජාණන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා කොච්චර කල් මහණ වුණාද මහණ වෙලාද කියලා. එතකොට ඇයි මෙච්චර කල් පැවිදි වෙන්න ප්‍රමාද වුණේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා වහන්ස මා විසින් කාමයන් හියාදීනව දක්නාලද බොහෝ කල්විය. හුඟක් කල්ින්දල මම ආත්මය ආදීනව දැක්කා. නමුත් ගිහිගෙයි විසීම සම්බාධය කෘත්‍ය බහුලය කරණීය බෙහෙව කියලා කියනවා. ඒ කියන්නේ ගිහිගෙයි විසීම ගිහිගෙයි ඉඳගෙන මහණ වෙන්න තියෙන හැකියාව අඩුයි වැඩ බහුලයි ඒවා කරන්න ඕන වුණු නිසා නික්මෙන්න කල්ගත වුණා කියලා. එතකොට ඒ කියන්නේ සෝන ස්වාමීන් වහන්සේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඇසුරේ ඉඳගෙන බොහෝ ඉගෙනගෙන තියෙනවා. බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා. කියන්නේ අෂ්ටක වර්ගයේ බුදුජානන් වහන්සේට දේශනා කරන්න තරම් උන්වහන්සේ ධර්ම දේශනා ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන ඒ වුණා අර ගිහිගෙයි තියෙන බැඳීම් නිසා උන්වහන්සේට මහණ වෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් අන්තිමට උන්වහන්සේ ඒවා ඉක්මවා ගිහිල්ලා කොහොම හරි මහණ වුණා කියන එක අදහස ආවා. එතකොට මේ අර චිත්‍ර මහත්මිය පැහැදිලි කරා වගේ මටත් හිතුනේ ඒ සූත්‍ර දේශනාවේ තියෙන ලොකුම වැදගත්ම කොටස භාග්‍යවතුන් වහන්සේගේ උදානයේ තියෙන කොටස වගේ තමයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සත්‍යසිතුමා පැහැදිලි කරා වගේ ලෝකේ ආදීනව දැකලා කියලා. ඒ පැහැදිලි කිරීම කරනකොට මගේ හිත ගියේ දැන් ඇසින් කනින් නාසෙන් දිවෙන් කයින් මනසින් ගන්න අරමුණු අරගෙන එතකොට ඒවා විතක්ක කරලා ඊළඟට ඒවා ප්‍රපංච වශයෙන් කරලා අර මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ආකාරයට ඒ ප්‍රපංච තණ්හා දික්ති මාන වශයෙන් අරගෙන ඒවා උපාදාන කරනවා. එතකොට උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන විදිහට සංසාර ගමන භව ප්‍රයත්න සකස් වෙනවා කියලා. එතකොට ඒ ආදීනව දැකලා ධර්මයේ හැසිරීලා නිර්වාණයටපත් වුණාම ඒ ආර්යයන් වහන්සේ බවටපත් වුණාම ආශාවල් වලින් තොරව පාපයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කියන අදහස ආවේ. පිරුවන් සරණයි. දැයි තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. ඔබතුමිය කී පැහැදිලි කරන එක දෙයක්ෙදී මට හිතට ආවේ මේ සෝන උපාසක තුමාට මේ අවස්ථාවේදී වුණකම තිබුණා පැවිදි දිවියට එන්න නේද? තුන්සලයක්ම වගේ ඇවිල්ලා ඒ සඳහා අවසර ඉල්ලුවා. ඒ කියන්නේ යාට ගෙදරට පිටිච්ච වැඩ අපිට වගේ තියෙන වැඩ කටයුතු හින්දා නෙමෙයි මං හිතන්නේ මට හිතුන විදිහට නම් ඌමනාව තිබුණා. නමුත් මහකච්චයන් ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ මට තේරෙන්නේ එතන ජීවිතේ ඉඳලාම පුළුවන් දුරකට උත්සාහ කරන්න කියලා කිව්වා වගේ මට හිතුණා. ඉතින් අවසාන ඉල්ලීමේදී තමයි අවකාශ දුන්නේ කියලා. ඉතින් ඒක මට හිතුණා එහෙම. මොකද ඒ වගේම සත්‍ය මේ තථාගතයන් වහන්සේගේ අවසාන ප්‍රශ්නේදී අහන්නේ ඇයි මෙතන ප්‍රමාදුනේ කියලා. මම හිතන්නේ මේ සාකච්ඡාව තෝරගන්නත් හේතුවක් උනේ සමහර වෙලාවට මට හිතෙනවා යොමුවක් උනේ අපි පසුගිය කාලේ ඒ කරපු දේශනාවලදී මේ කාරණාවට සමාන්තර යමක් කතාවට ගන්න උනා සාකච්ඡාවට කොත් මේ පැවිදි බිවන්ට ඇතුළු වීමේ ඇති වැදගත්කම සහ ඒකේ තියෙන උපකාරය මේ ඉතින් ඒ අවස්ථාවේදී විවිධ අදහස් ඉදිරිපත් වුණා කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙනුත් එහෙම අවශ්‍ය නැහැ සත්‍ය අවබෝධ කරගන්න ගිහි ජීවිතේ ඉඳලාම සත්‍ය අවබෝධ කරගත්ත අය අතීතයේ හිටියා කියන කාරණාව වෙන දේවල්. ඉතින් ඒ වක්කම සියල්ල සත්‍ය. ඉතින් ඒ ගොන්නටම තමයි මේ අද සාකච්ඡාවත් එකතු වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් සත්‍යතුමානි කිසියම් සූත්‍ර දේශනාවක් පසුගිය සතියේදී මම දැකලා මම හිතන්නේ අපි මම සාකච්ඡා වෙද්දිත් කෙටින් ඒක මතක් කරා දේව ශබ්ද සූත්‍රය කියලා මට මතක නැති විචිත වෙන මම හાર્ඩ් කොපි එකේ මගේ ගෙදර තියෙන හાર્ඩ් කොපි එකෙන් බැලුවේ දැන් ඒක මතක නැතන තේතෙන්දී අර දෙවියන් විසින් සූත්‍රේ නම මොකද්ද දේව ශබ්ද දේව ශබ්ද සූත්‍රය කියලා තුන් අවස්ථාවක් දේව ශබ්ද ඇසු වෙනවා දේව ශබ්ද ඇසු වෙන කියලා කියන කේතනාර්ථය මම හිතන්නේ ඒ කතාබහට ලක් වෙනවා කියන එකක වෙන්නේ ඉතින් පළවෙනි අවස්ථාව තමයි සත්‍යතුමානි ඒ සූත්‍ර දේශනා තියෙනවා කිසියම් ගෘහ පුත්‍රයෙක් කිසියම් ගිහියෙක් උකට අදහසක් එනවා මේ මම මේ කහවත පුරවගෙන මේ හිස බූගා කහවත පුරවගෙන සසුන්ගත වෙන්න ඕනේ කියලා අදහසක් එනවා එතකොට ඒ දෙවිය පුත්‍රයන් ඊගෙන කතා බහක සතුටින් ඉඳලා ප්‍රීතියෙන් උද්දාමයට වෙලා කතා බහකට කතා කරනවා මේ පුද්ගලයා මේ මරුව මාර්යා සමග සත්නකට යන්න යෑම සඳහා සිතක් පාලුණා කියලා. ඒවල සිතක් විතරයිනේ පාලුණේ අදහස. ඒ වෙලාවේදී මේ බොහොම සතුටින් ඊගෙන කතා බහටපත් වෙනවා. ඊට පස්සෙ මේ පුද්ගලයා සසුන්ගත වෙලා කහපතක් ඇඳගෙන එයා භාවනා ආදී කරමින් මේ සත්‍ය අවබෝධ කරන්න භාවන උත්සුක වෙන අවස්ථාවේදීත් දෙවියන් වහන්සේලා ඒ දෙවියන් දෙවි සමාන දෙවියන් ඒ ප්‍රීතියක් සබ්දයක් සදේව සබ්දයක් ඇති වෙනවා. ඒ කියන්නේ කතාවක් ඇති කර ගන්නවා. මේයා දැන් මාරුවා සමග මාර්යා සමග දවන්ත සත්නක නිරත වෙලා ඉන්නවා කියලා. ඒ සතුටෙන් ඊගාට තුන්වෙනුව ඒ ස්වාමීන් වහන්සේ ඒ සියලු ආශ්‍රවයන් ෂේ කරලා රහත් භාවයටපත් වෙනවා. ඒ අවස්ථාවේදී ශබ්ද නගනවා බොහොම උද්දාමයෙන් ප්‍රීතියෙන් මරුවා සමග සත්‍යයෙන් ජයගත්තා කියලා. ඉතින් ওই විදිහට. එතකොට මට ඒක කෙටි ඉදි සූත්‍රයක් තියෙනවා. ඉතින් මේ සියලු කාරණා වලින් අපිට පේනවා සත්‍යතුමත කළකුවා මේ ගිහි ජීවිතේ අපි මෙතනින් කවුරුත් අපි කවුරු බොහෝ උත්සාහ ගන්නවා මන්ද ඒ ඉතින් ඒසේ නමුත් අර තියෙන අපහසුකම් බාධක ගැටලු තියෙනවාම නමුතර කිසියම් කෙනෙක්ගේ පරම ඉලක්කයක් තියෙනවා නම් මේ සංසාර ගමන කෙළවර කරගෙන ඉන්න මේ ජීවිතයේදීම මට පේනනවා හිතෙනවා පැහැදිලි වගේ තියෙනවා මේ මෙතනට වැඩිය අතන හොඳයි කියන දේ. හැබැයි එතකොට අපිට ඔකට වෙන වෙන උදාහරණ ගේන්න පුළුවන් යම් කිසි කෙනෙකුට පැවිදි වෙච්ච යම් උදාහරණ අරගෙන ඒගොල්ල මේ හැරමයි කිකි කතා ගන්න පුළුවන් මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ අපිට අපි මේ මෙච්චර උත්සාහ කරන අය ඉතම ඒකයන් පරමාර්ථයෙන් එතනට යනවා නම් අපි අර එතන හිටපු නරකයගේ උදාහරණ වලින් අපිට වඩා වෙන්නේ නැහැ මේ කාර්ය කරගන්න පුළුවන් තත්ත්ව උදාහරණ ගොඩක් තියෙනවා එසේ නමුත් ඒක එහෙම විය යුතුමයි කියලා හිකුත් නැහැ නැති බව ගිය සති සාකච්ඡාදී කල්ලාන් මිත්‍ර පෙන්නවා සත්‍යගතන් වහන්සේගේ ඒ යුගයේදී ගිහියන් අදිට හිටුවා අරහත් බාරපත් වෙන කෙනෙකු උදාහරණක් ගෙනවා. නමුත් කෙසේතත් අද මේ අපි ඉන්න හිටිනකොට යම් කිසි කෙනෙකුට හරි හැකියාවක් තියෙනවා නම් ඒකේ බොහොම පොසිටිව් පැත්ත තියෙන බව පේනවා ඉතින් නේද? මට නම් පේනවා. මොකද මොන උත්සාහ කළත් මේ පුදුමාකාර දිල්ලක් තියෙනවා මේ අනිත් පැත්තට. ඉතින් කියන තරම් ලෙහෙසි නෑ මේ මෙතන ඉඳලා මේක කරන්න කියන්නේ පේනවා. සෝන උපාසකයටත් ඒක පේනුණා දැනුණා. ඉතින් බලන්න දැන් අතේ සෝන අන්තිමට රහත් භාවයට පත් වෙච්ච උතුමාණන් කෙනෙක් නේද? ඉතින් ඒ හැකියාවත්ම තිබුණා. එසේ නමුත් අර ගිහි ගේ හිටියා නම් ඒක නොවෙන්න බොහෝ විට තිබුණා. ඒ තත් ඉතින් ඒක ඒ හැකියාවත් ඉතින් ඒක එහෙම කත්තකුත් තියෙනවා එතන කියලා මට කියන්න හිතුණා. මම සත්‍යිතානේ උතුමාට යමු වෙන්න මම ටිකක් වැඩි ප්‍රකට කරන්න ඉස්සෙල් සමාවෙන්න. සෝන ඒ හාමුදුරන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඒ අෂ්ටක වර්ගයේ සූත්‍ර 16 සජ්ජානාකලේ කරේ ඒ කාලේ ඉඳලා මේ ටික තිබිලා තියෙන පැරණි භාෂාව තියෙන එක සුත්ත නිපාති තියෙන අෂ්ටක වර්ගයේ සූත්‍ර 16ක් තියෙන ඒ 16 ඒ නැති ඉදේ සජ්ජාන කළා ලස්සන මිහිරියෙන් සජ්ජාන කළා මොන කාලෙන් කිව්වත් දන්නේ මේ ඒ ඡන්දස නගන්න ඕනේ කියලා කිව්වෙත් එකයි පස්සේ කාලෙක බුදුහමගේ ධර්ම බුදුහමයි කියලා කිව්වයි කිවිදී කරන්නට ඊළඟට දැන් මේ දැන් මෙහෙම ලක්කිය වගේ දැන් සමහර විට අපි හිතමු ද අපි කරනවා මගේ ගුරුතුමා ගාද මේ රිට්‍රීට්වලදි කියන එක පොඩි උදාහරණයක් ගන්න සමහර අය හිතන මගේ රැකියාව ගියාම මේක කරනවා කියලා. එහෙම නැතුව අන්තිමේදී කියන අපි හිතමු කියලා යා කියනවා මට ලොතරැයියක් ඇදුනා මට 1 million 2 million ආවා මම මේක කරනවා. එතකොට ඒ වගේ මම අහවල් තැනට ගියොත් මේක කරනවා. මම ඉන්දියාවට ගිහිල්ලා මේක බුද්ධකයාට ගිහිල්ලා මේක කරනවා. මෙහෙ අයගෙන කියන්නේ එතකොට කිවිම හොඳයි. එහෙම නෙවෙයි. දැන් මේ තත්ත්වයේදී මට අවශ්‍ය දේ කරා. ඒක කරන්ත මම කොහොමද කරන්නේ කියලා අර ඒ තමයි හැමතිස්සෙම කියන්නේ tell the truth. තමන්ටම ඇත්ත කියාගන්න මට මොනවා දෝණවංකු මේක ඕන. එහෙම කියලා විශේෂ අවධානයක් කරනවා ශරීරයට තියෙන උනන්දුව අඩු කරගන්න. ඒක ශරීරයේ ලක්ෂණ තියාගන්න නැහැ කියනවා නෙවෙයි. ශරීරයේ දක්වන උනන්දුව ශරීරයෙන් දෙන තැන අඩු වෙනවා. කායાનුපස්සන අවශ්‍යයි. නමුත් කායાનුපස්සනාවේ ආනාපාන සතියත් කියන්නේ නැතු වැඩි වෙලාවක් ගත කරන අනිත් ඒවා කියන්නේ. ඒ ආස්වාස ප්‍රසවාසත් එක්කම ඇවි මනසට ඇතුල් වෙන්නේ. මේ පොර මනසට, කපටි මනසට, පින්නන්ත බව පෙන්නන මනසට, මට සහතික ලකුණු දෙන මනසට, මට ඉහළ චරිත සහතික දෙන මනසට, ඒ ඉතුර සත්‍යාභෝධය සඳහා මන්ද යනවා යන්ත ඇති මගේ මනස මට දෙන චස්සාතිකය මොකක්ති කියල මම්මු දැනගන්න. එතුකොට මාන්සකෙන හරි සත්‍යජී ඔයා මෙහෙම කෙනෙ අනිත්තය මාංගෙන ඉතරන කෙනෙවේ දැන්මතන වේජ දැන් මහාකච්ඡාන හාන්දරෝම ඒ දේශනය කරන උන්වහන්සේ තමන් ද පරේ වචනා චෝර අනිත් කෙනෙක් ඔයා වැරදි කියලා වැරදි වෙන්නේ නැහැ. නේ පරේ වචනා මොනි? අනිත් කෙනෙක් ඔයා මොනි වැරදි කියලා වෙන්නේ නැහැ. අත්තානංචේ යත වේදී දේවාපිනං තථාවිදුන්. අර කිව්ව හැටියෙත් දෙවිවරුත් ඒක දන්නවා. ඔයා වැටෙන තැන්, ඔයා නැගෙන තැන් ඇත්තු මොකද සමහරට ඒ ඇත්තු මේ මාර්ගයට අවතීර්ණ වෙච්ච ඇත්තු. ශරීරයක් නැති නිසා එකත් පිට වැඩි පුර දකින්න පුළුවන් බත් කවන ශරීරේ පාන් කවන කැරට් කවන යෝගට් අයිස්ක්‍රීම් කවන ශරීර නැති නිසා මේ යෝගට් අයිස්ක්‍රීම් බත් වෙන්ජන කවන ශරීරේ බොහොම පරයි මේ තුම බා බොහොම මේ තුවාලයක් බුදුහරිකේ පිළිකාවක් කියලා ඒකට තියෙන දෙනත අයින් කරලා එකින් අයින් වෙනවා. අයින් වෙලා මනසට වැඩිපුර තනන් දෙන මගේ මනසේ ෆීල්ඩ් එක මොකක්ද? මම වැඩිපුරින්ට කැමති මොනවත් එක්කද? රූප දැකපු රූපත් එක්කද? මිහිරි ශබ්දත් එක්කද? ලෝකයේ එක තරගයක් කරමින් විශේෂයෙන් මගේ නෑදෑයන්ට මිත්‍රයන්ට වඩා හොඳින් තරහක් ආයතත් වඩා යාළු මිත්‍රයන්ට වඩා හොඳ චින්තන හදන්නේ කියන්නේ ඒ සහතික ගන්න හදන අනිත් අය. ආ මෙයා හොඳ කෙනෙක් කියලා සහතිකයක් ගන්න හදන. ඒ ඒක තමයි මේ ඉච්ඡා කියන්නේ. අපි සූත්‍ර ඉගෙන ගත්තානේ අනංගන සූත්‍රයෙන්. හේතුම් පාපික ඉච්ඡා කියන්නේ. එතකොට ඒ බලාපොරොත්තු දිනම තවත් පිළිකාවක් වගේ ශරීරයක් දරන ස්ත්‍රී ශරීරය හරි ඒ වර්ගයක්නේ වෙලා තියෙන ස්ත්‍රී වර්ගය වෙලා තියෙන පුරුෂ වර්ගය ආකෘති ආකෘති තියෙන කෙනෙකුගේ මන ලක්ෂණ ගන්න කෙලෙස් සහිත තව අවුරුදු 10කින් මෙරිලා එක්ක පුරුෂල දාන ශරීරයක් සහිත අතර කුරුරෙන ශරීරයක් සහිත ඊළඟ ආත්මේ සත්‍යාබෝධය නොකරගෙන තියෙනවා සමහරට බොහොම අවාසනාවන් තත්ත්වයකට ගොදුරු වෙන්නේ තවත් ස්ත්‍රීකෙකින් හෝ පුරුෂයෙකින් හෝ ලකුණු ගන්නට සහති ගන්නට තමයි ධර්ම මාර්ගයේ තෙන්ද හදන්නේ කියලා මගේ මනස බලන්න ඕනේ. එහෙමද කියලා. එහෙම නැත්නම් මගේ ගැඹුරුම ආධ්‍යාත්මෙ මට ඕනකමක් තියෙනවා. ඒක තමයි අර සෝන වගේ. ඒ සිටුපු උපාසකෙ වගේ. දැන් මහා සත්‍යාන කියනකොට මහා ප්‍රඥාවන්ත කියන ජීවිතයේදී පුරෝහිත සත්‍ය කියන්නේ ඇඩ්වයිසර් කෙනෙක් හරි තුමායි. තියෙත් කොහොමද බුදුහාමුදුරු ගැන සත්‍යitu ඒ විදිහට මම බුදුහාමුදුරන්ට ආදරය කරන්න ඉගෙනගෙන තියෙනවාද? ඒව තමන්ගෙන් අහලා බලන්න ඕනේ. එතකොට ඒ අහලා බලලා අර එහා කන්දල මෙහා කන්දට වඩා මං ඉන්න තැනට වඩා අර කන්ද ලස්සනයි කියලා හිතන්නේ නැතිවද? වන සංයුත්තේ කියලා බලන්න. වන සංයුත්තේ ඔක්කොම ඔක්කොම කියවන වන සංයුත්තේ. ඒකේ එක එක්කෙනා දේවතාවරු උගක්වල දේවතාව කියලා කියන කාන්තා දේවතාවියෝ ඇවිල්ලා යැත්තන්ට කියන හැටි. එක භික්ෂුන් වහන්සේ නම බණ කියනවා ඒ කැලේකට ගිහිල්ලා ඒ කැලේ පාලනය කරන හරි දේව කපණෙක් කෙනාට ඒකෝට ඇවිල්ලා කියන මොකද්ද ඔය කරන්නේ කියලා. ඒ වගේ ස්ථාපිත මේ ධර්මපද මිස්සු වගේ ධර්මයේ ඒ හිත කියලා බලද්දි අපි මේ කියලා දෙන්න හදන්නේ පටිච්චසමුප්පාදය ආදර්ශංග මාර්ගයයි කිසිම වමනාවක් නැති හෙළදීපේ පිදුනා කියන අදහස සහ බෞද්ධ කියන තත්ත්වය දාගින්නේ මා ඇතුළු කොහොමද මේ හිතන්නේ තු මං ගැන අපි තෝර දෙන්න හදන. ඒ අදහස නැති වෙන්නේ. එහෙම නැතුව මේ පෘථිවිය තුළ මේ මනුෂ්‍ය කාම භූමියේ පහළ වුණා තථාගත වෙලයි. මේ පෘථිවිය තුළ මේ ලෝක ධාතු පුදුම වාසනාවකට මේ අහවලා කියලා කියන්නත් බෑ. ඉතින් මේ මනුෂ්‍ය ශරීරයක් හම්බුණා මේ පැවැත්ම තුළ. තණ්හා දිට්ඨි මානති විච්ඡේද. කම්ම ක්ෂේත්‍රයයි විඥාන වීජයයි මාය මෙතන පළපදියක්. ඒතුට එයාට භාෂාවක් ඒ රූපති කිපෙදින් ඒ භාෂාවකින්. පුදුම සත්‍යයකට පුදුම කරුණ වේගයකින් දක්කගෙන ඇවිල්ලා මේ හිරතර දාලා දෙන හොඳ හොඳ හේර කූඩුවකට කියන කල්යාණ මිත්‍ර ධර්ම මාර්ගයට ඒකෙන් අපි ප්‍රයෝජනේ ගන්නවා මිසක් අර අතෙන්ත යනකන් ඉන්නේ නැතුව දැන් තියෙනවානේ පහක් තියෙනම් මේ පහරක් රැක ගන්න ඉන්ද්‍රිය සංවරේ ත්‍රී රූපයන් දක් ලබන්න අපි බලන්න නැතිම තියෙනවා පය දෙකක් බලනවා නම් පයට අනු කරගන්න එයක් බලනවා අපි අනවශ්‍ය දේ අයින් කරගන්න. විශේෂයෙන් අර 30 කතා 30 ගණක් තියෙන 27ක් 28ක් තියෙන්නේ 30 කතාව කියලා කියන්නේ මොනවාද? ඒකේ පරිස්සම්යතු. ඒව පුළුවන් જાති අපිට කරන්න. රාජ කතා, චෝර කතා. මහා මාත්‍ය කතා. එමෙති බැතිවරු ගැන, මන්ත්‍රීවරු ගැන, හොරු ගැන, යුද්ධ ගැන ඒව ඒ දේට කතා කරන. ඒකට බුදුහාම මේකේ අනුකූල ප්‍රතිපදා දුන්නේ එකයි. ඒක අඩු කරගත්ත ගමන් මට පුළුවන් මාළඟට සමීප වෙන්න. මගේ තියෙන චෙලවිල්ල, මගේ ළඟ තියෙන කාමය, මගේ ළඟ තියෙන ද්වේෂය, මගේ ළඟ තියෙන ඊර්ෂ්‍යාව මට පේන්න පටන් ගන්නවා. පත්‍ර සංග්‍රහයෙන් කරා. රූප වහණයෙන් කරා. නැත්නම් ඒව අලුත් සංඥායක පොරබද. අර බික්කු බෝධි හැමතිස්සෙම කියන්නේ අපි දවස ගත වෙන්නේ හෙඩ්ලයින් සමඟ. ඒ නිසා ඒ වගේ දේවල් අයින් කරගන්න. ඒ අයින් කරගත්තහම පැවිදි බව කියන එක තමන් අර ඔබතුමාලා කිව්වා වගේ තමන් දන්නකන්ට අනුත්ත කරන්න එපා. ගෞරවණීය කල්‍යාණ මිත්‍රෝ ඉන්නේ ඒත් කියන එක බලන්න. ඒකේ මේ සමහර වාසිත හරවග. එහෙම මට කොච්චර උනන්දු වෙන්න පුළුවන්ද කියලා තමන්ගෙන් අහනවා. තමන්ට තේරෙනවා. තරණයක් නෙවෙයි. අනිත් එක්කෙනාගෙන් වැඩි ගෞරවයක් ලබා ගන්නට හරි යාට වඩා ලකුණු දා ගන්න හරි නෙවෙයි වෙන්නේ. එහෙම වෙන්නු. මටමයි මම කියාගන්න. හොඳ පොත්පත් හොඳ ධර්මදේශන දේව පමණක් අහන්න ඕන කියවන්න. කියන ඔක්කොම දාති කියන්නේ එකකින් කියන්න මේ ධර්ම මාර්ගයේ දැන් මේ බොහෝ දිනාට දැන් ෆාමසිය තියෙනවා. ෆාමසි විතරක් තිබුණත් යන්න තියෙනද ඒක තියෙනවා. දැන් දුම්මත් පොරිකුණද ඒවත් තියෙනවා. ඒ වගේ දැන් තමයි සමුදේශයේ ෆාමසිය යන ඕකේ තියෙනවා. කැන්ඩි තියෙනවා, චොකලට් තියෙනවා, ඩාර්ක් චොකලට් තියෙනවා, අනිත් ඒවත් තියෙනවා. ඒක කොහොමද ඇති? නමුත් මේ ෆාමසි වැදගත්ම දේ තමයි Taman දෙලකට ගියා නම් ඒ බේත ගන්නට ඉගෙන ගන්නට. තමන්ගේ ලෙඩේ තේරුම් ගන්නට. තේරුම් අරගෙන ඒ ලෙඩේට බේත අපිට දැන් ඇහෙනවනේ. හොඳ දෙය කියනවා කියලා තමන්ගේ දැනුම අනුව තේරුම් බේරුම් කරලා ඇහුම් කන් දෙන්න. ඇහුම් කන් දීලා ඒ අනුකුබ්බ ප්‍රතිපදාවට එන්නම වෙනවා. ඉන්ද්‍ර සංවරය හොඳයි. භෝජනේ මත්තඤ්ඤතාවය හොඳයි. ලෝකයේත් එක්ක ඒ ගනුදෙනු අඩු කරගන්න එක හොඳයි. ලෝකේ තව කෙනෙක් බවට පත් වෙන්න හදනකොට ඒක කරදරයක් අපට. හැබැයි අවංක හිතවහම ඒක එනවා Tamanට මාර්ගයේ පැහැදි පැහැදි එනවා. ඒකේන ඒකින්ද ඒකයි මේකයි කියලා බෙදන්නේ පා. නමුත් ඒ උත්තමාර්ථයන් සඳහා කරු කරන්න ඕන උත්තම ප්‍රතිපදාවන් සඳහා ඒ උතුම් දේවල් ඒ මාර්ගයට යන එක මේ ඒකේ විදිහට බලන කුරුමණ තමන්ගෙන් මහන්ට මට බැරිසි මේක ඕනද කියලා මට ඕනද මේක මට මේක ඕනද හැබැයි පුළුවන් ඒක කරන්න පුළුවන්. අර මම කියන එක දිය වෙන්න පටන් ගන්න. ඉතින් මොනවද කාටත් තියෙන සංඥා කාටත් තියෙන මතක කාටත් තියෙන වින්දනේ මගේ වින්දනේ කොහොමද පණුවගේ වින්දෙන්ට වඩා ඉහළ වෙන්නේ? මගේ වින්දනේ කුරුමිණියාගේ වින්දනේට වඩා ඉහළ වෙන්නේ කොහොමද? කපුටෙක් මෙරිච්ච ඉස්කන් කෙනෙක්ගේ කෑම හඳගෙන කනවා. ඒ යාගේ රසයට වඩා මගේ රසේ වෙනසක් වෙන්නේ කොහොමද? වෙනසක් නෑ නාම රූප සංතති. වේදනා ගංගාවක් ගලාන යනවා, රූප ගංගාවක් ගලාන යනවා, සංඥා ගංගාවක් ගලාන යනවා, මතක ගංගාවක් ගලාන යනවා, සංඛාර ගංගාවක් ගලාන යනවා, විඥාන ගංගාවක් ගලාන යනවා. මජ්ජේ සිබ්බණියක් තියෙනවා. තණ්හා සිබ්බණියෙන් මේක හදලා ඒක එකතු කරගෙන රෙසර්වර් එකක් හදාගෙන ඉන්නවා. ඒකේ බලන්න පුළුවන් අපිට. බලන්න පුළුවන්. අපි වාසනාවන්. වාසනාවන්. බුදුසරණයි. සමා වෙන්න බොහෝ කතා කළා. සාදු සාදු සතුටුමානි. පෙරවන් සරණ සිළු දෙනාටම සතුටුමා පැහැදිලි කරනට සතුටුමා සුවගේ අර නිවුස් පත්තරේ වගේ දේවල් ඒ බලන එක ගැන කතා කරනකොට දැන් මම මේ කියන එක තමයි ලබන සතියේකට වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා හැමදාම දැන යෙදෙනවා කියන එක නෙවෙයි දැනට මාසයක විතර ඉඳලා අදිෂ්ඨාන කරගත්තත් පුළුවන් තරම් දවසක් විශේෂයෙන් ලංකාවේ පත්තර නිවුස් මොකොත් බලන්නේ නැහැ. ඊළඟට Facebook වලට යන්නේ නැතුව ඉන්නවා කියලා. ඇත්තට එහෙම ඉන්නකොට ඇත්තටම අර ඒව බලලා හිත දුවන ගතිය තරහ එන ගතිය ඒ වගේ දේවල් හිතට ඇවිල්ලා හිත කරදර වෙවි රත් වෙවි ඉන්න ගතිය ඒ නැති වෙනකොට ඒව නැති වෙලා බොහොම ඒ අතින් කරදරයක් නැතුව දැන් මාසයක් ගත කරා. ඒතකොට හිතෙනවා ඇත්තටම දැන් මේ සංඥායන් නැති වුණාම මේ ලෝකෙම නැහැ. දැන් ලංකාවේ සමහර සිද්ධීන් ගැන කිසිම දෙයක් අහන්න දකින්න නැහැ මේ දවස්වල. ඒතකොට ඒකෙන් හිත මිදිලා වගේ නිදහස් වෙලා තියෙන තියෙන එක ටිකක් හිත අර සංසුන් කරගන්න තැන්පත් කරගෙන ඉන්න ගොඩක් උදව් වෙනවා කියලා අත්දැකීමෙන්ම දැනගන්න පුළුවන් වුණා. ඊළඟට දැන් අතට දැන් Facebook කියන වගේ දේවල් ගත්තම අපි අද ගොඩක් බහුල වෙනවා. ඒකෙන් ඇත්තටම අර දසක මේ දෙතිස් කතාවලට පැටි කීයකින් සම්බන්ධ වෙනවද කියලා හිතුණා. අපි මේ ඒ වගේ දේවල් මොකද ගොඩක් වෙලාවට අපි ඒක බලන්නේ අනිත් අයගේ උපදූප එහෙම නැත්නම් අපේ උපදූප ටිකක් දාන්න ඒ වයින් වෙන්නේ අතර අද අපි නවීන විද්‍යාවෙන් හොයාගත්ත දේවල් නුත් මේ අපේ ඉන්ද්‍රිය සංවරය හරි සීල පැත්තේ දෙන ඒවා අපි නැති කරගෙන ඒවා බලන කොවිලා තොල්ුවේ ඒවා පුරවගෙන අපි මේ මේ පැත්තට හිතන්න තියෙන වෙලාව නාස්ති කරගන්නවා කියලා හිතුණා. ඉතින් අර ප්‍රතිසතුමගේ මතු කර දෙදී නිකන් මේ මාසයට මගේ අත්දැකීම් ටිකක් එකතු කරන්න හිතුණා. ඊට පස්සේ මම දැන මේ වෙලාවට ඒක අහන එක සුසුසුද කියලා මේ සතිතුමා එක මුලම අවස්ථාවක උපාසකව මෙතන ඉන්නවද දන්නේ නැහැ කියලා වගේ එකක්. ඒක නිසා මම පොඩ්ඩක් සතිතුමාගෙන් අහන්න හිතුණා මේක මේ වෙලාවට ගතියුතු නැත්නම් නොගත්තත් කමන්නේ නැහැ. මේ සතිතුමාගෙන් අර මහා නාම සූත්‍ර දෙකක් දැකලා තියෙන එක මේ අංගුත්තර නිකායේ ඒකෙදි මහා නාම සාක්‍යතුමා කියලා බුදුරෙන් අහනවා මේ මේ ස්වාමීන් වහන්සේ කොපමණින් උපාසකෙක් වේද කියලා. ඒතර එතෙන්දී බුදුහාමුදුරුවෝ කියනවා මේ යම් දිනක පටන් බුදුන් සරණ ගියේද ධම්ම සරණ ධර්මයේ සරණ ගියේද සංඝයා සරණ ගියේද මහා නාමයේ නිපන්කින්න උපාසක නම් වේ කියලා. ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ කොපමණකින් උපාසකයා සිල්වත් වේද කියලා. එතෙන්දී කියනවා මහා නාමයේ යම් දිනක පටන් ප්‍රාණඝාතය කියලා එහෙම පන්සිල් කියනවා. ඒවෙන් එන්නේ නේද මහා නාම නිපන්කින් උපාසකයා සිල්වතෙක් වේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කොපමණකින් උපාසකයා අන්‍යාගේ අන්‍යයන්ගේ හිත වැඩ පිණිස නොව තමාගේ හිත වැඩ පිණිස පිළිපන්නේද කියලා. ඒ කියන්නේ අනුන්ට ඒ වැඩ නෙවෙයි තමන් වැඩවලට කියලා. ඒතර කියනවා මහානාමයේ අන්තිමක පටන් උපාසකයා තමා ශ්‍රද්ධා සම්පන්නයෙන් යුක්ත වේද අන්‍යා ශ්‍රද්ධා සම්පන්නයෙන් නොයොදවාද තමා සීල සම්පන්නයෙන් යුක්ත වේද අන්‍යා සීල සම්පත්තියෙන් නොයදවාද තමා ත්‍යාග සම්පත්තිය යුක්ත වේද අන්‍යා ත්‍යාග සම්පත්තියෙන් නොයදවාද තමා භික්ෂූන් දැකීමට කැමති වේද අන්‍යා භික්ෂූන් දැකීම නොයදවාද තමා සත්‍තර නැසීමේ කැමති වේද අන්‍යා සත්‍ධර්මයේ සත්‍තර නැසීමේ නොයදවාද තමා අසු ධර්මයේ ධාරණය කර ගැනීමේ කැමති වේද අන්‍යා ධර්මයේ දරා ගැනීමේ නොයදවාද දරාගත් ධර්මයේ අර්ථය මෙන්න කරන්නේ මේද අන්‍යා ධර්මයේ පරික්ෂාය නොයදවාද තමා ධර්මෙහි ධර්මාර්ථය දැන ධර්මයේ දැන ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිළිපන්නේ අන්‍යා ධර්මානුධර්ම ප්‍රතිපත්ති නොයදවාද මහානාමයේ ප්‍රවේණිකින් උපාසකයා පරවැඩ පිණිස නොව තමා හිත වැඩ පිණිස පිළිවන්නේ කියලා. ඊට පස්සේ ඊගහතයි දෙන්නේ ඊළඟ සමානුත් පිළිපැදලා මේ පිටියම අනිත් අයත් යදනවා කියලා. ඒ විස්තරේ සඳහන් වෙන්නේ මේ අංගුත්තර නිකාය සූත්‍රයක. ඒ වගේම තව මහානාම සූත්‍රයක් දැකලා තියෙනවා සංයුක්ත නිකාය. ඒකේ මීට වැඩිය මුල ප්‍රශ්නේ ඒ වගේම වෙලා පොඩි වෙනසක් තියෙනවා. පස්සේ තව ප්‍රශ්න කීපයක් වෙනස් වෙනවා නේද? එතකොට මේ මට මේක අහනකොට එකක් හිතුණේ මේ උපාසකයා කියන එක මේ සත්‍යදෙත්තුමන්නේ නිකන් අපි වචනෙන් බුද්ධං සරණං ගච්ඡාම ධර්මං සරණං ගච්ඡාම කියලා එහෙම කිව්ව පළියටම උපාසක කෙනා වගේද කියලා හිතුණා. මේ මුල ටික නිකන් අතු පිටින් ගත්තා. ඒතොර එහෙම ගිහිල්ලා එතනින් එහාට අර ඉතුරු සිල් සම්පතේ සිල් සමාදන් වෙලා එතනින් එහාට උපවාසක එතනින් එහාට තව තව දේවල් ඇඩ් කර කර යනවාද කියලා වගේ හිතනවා. ඒ ඔබතුමාගේ මුකුත් අදහසක් ගන්න පුළුවන් නම් බොහොම පිං සුවන් කරන්න. සරණයි ඒ සූත්‍රේ මට ගන්න බැරුණා. දැන් බුදුන් සරණ යනවා කියනකොට අපි තමන් අහන්න ඕන අපි බුදුහාමුදුරු පිට කරගෙන දෙන්නේ කියලා. මේ දසව පුරිහාරම පණ කියනකොට කිව්වා දැන් දුක නැති කර තමන්ගේ ළඟ තියෙන දේවල් පාවිච්චි කරනවා. දැන් වෙනකොට මගේ ගෙදර තියෙන හැඳි පාවිච්චි කරනවා. පිහේ පාවිච්චි කරනවා, කටින් බෝඩ් එක පාවිච්චි කරනවා, පිප පාවිච්චි කරනවා, අතලී පාවිච්චි කරනවා, තුන පහ පාවිච්චි කරනවා. ඒ වගේ දැන් මම තථාගත ධර්මයේ මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මම ප්‍රගුණ කරන්න හදනවා නම් මට දුකක් තහවහා මා අනුගමනය කරන්නේ තථාගත ධර්මයේද මගේ ළඟ තියෙන ඒ ටූල්ස් පාවිච්චි කරනවා. එහෙම නැත්තම් අපි තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිපදිනවා කියලා අපි මේ මාර්ගයේ ඉන්නවච්චර ඒකයි සංස්කෘතිමය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා කියන්නේ. නැත්නම් ඒක ලොකු රැවටිල්ලක් වෙනවා අපට. ඒෙන් කියන්නේ ඒක නරකයි කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ රැකවරණේ තියෙනවා. මොකද අපේ හදවත විවුර්ථයි බුදුහාමරට එතකොට. ඒකයි ඒකේ වාසිය. එතකොට දැන් උපාසකත්වයේ කියන්නේ කිබේ නෙක නෙමෙයි. උපාසකත්වයට මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා නෙමෙයි. මගේ හදවතෙන් ඇවිල්ලා මේ දුක නැති කරගන්න නිසා මගේ ක්‍රියාමාර්ගේ මම බුදුහාමුදුරු කියපෙහෙට තමම පිළිපදින්න කියලා ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් අය වහ ඒක තියාගන්න. එතකොටයි කිවි උපාසනයේ ලංවීමක් වෙන වඩා. එතකොට දුක ආවහම තමන්ගේ කම්ම විපාක නැතුව මා වෙන දේ හොයන කම්ම විපාක තේරුම් ගන්න නැතුව ලෙඩ සනීප කරගන්න හොඳ. එහෙම නැත්නම් මේක පඳුරු බඳින් මන් දන්නේ මම මේක කරලා නැහැ කොහොමද කියලා ඒ විදිහට යා. ඒ වගේ වෙයි ඇංගල තියෙනවා. බුද්ධංගලට මම කොච්චර සම්බන්ධ වෙනවා. ඒ වගේ දෙයක් වෙන්නට වෙනවා. එතකොටයි අර උපාසකත්වයේ කරා අපි ලං වෙන්නේ. අර හෙළපසින් අපිට මේ වචනේ දීලා තියෙන නිසා ඒකෙදි වෙලා තියෙන්නේ මේ දුප්පත් මැත්තෝ තම උපාස උපාසිකාවෙන් සිල් ගන්න. දැන් වයසයි නම් වැඩිපුර සිල් ගත්තා නම් ඊට පස්සේ මහෝපාසකයි මහෝපාසිකාව හරි වෙනවා. වයසයි නම් ඒ එතන නෙවෙයි වෙන්නේ. ඒ භාෂාවේදී ඒක තිබිච්චාවේ. ඒක වැරදි කියලා නෙවෙයි. ඒක රටේ පාවිච්චින භාෂාව. ධර්ම මාර්ගයට කුටිට වඩා වෙනස්. ඊට වඩා වෙනස් වෙනවා. ඒ නිසා පොයලා බලන්න. පි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අප කියනවා. දැන් මේ වචනේ නැතත් අපිට දැන් අපි කියන්නේ නැත්තේ මම දන්නේ නැති කියන විදිහට මතක් වෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරු හැම දෙයකම බුදුහාම සිහිපත් වෙනවා. ඒක ධර්මයේ සිහිපත් වෙනවා. ඒ කියන්නේ අර ධාර කාලේ බුද්ධං සරණං ගත්තා බුදුහාම තාත්‍රේ කළා කියලා රෙස්ටුරන්ට් එකේ මේ වොෂුම් එකේ අර කතාව කිව්වේ එතෙන්දී දැක්ක ධර්මයේ ඊළඟට ආ මගේ හිතේ තමයි ද්වේෂය එතකොට ඒ කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියන එකයි කියලා තියෙන්නේ. එහෙම තේරුම් ගත්තහම අර මේ පෞගිය සතිය දේශනාව එහෙම ගත්තේ ඉතින් පස්සද්ධිය කියන එක එන්න පටන් ගන්න. එතකොට පස්සද්ධිය එනකොට තේරෙනවා මට මෙච්චර මේ ධර්මයට මෙච්චර දින්ගයක් කියලා සුවදායක නම් මේ ධර්ම මාර්ගයේ දේව ගමන් කර උත්තමයන් උත්තමාවියන් ගමන් කළ සිම්බල් නෙවෙයි ගමන් කළව ඒ ඇත්ත කොච්චර සුවසේ ඉන්නවා කියලා ඒකේ අර අපි ඉගෙන ගත්ත ඒ අට වර්ගයේ තේ කොමියුනිටි එකෙන් ලොකු ගෞරවයක් ඇති වෙනවා බැතිබරසිතක් ඇති වෙනවා පැහැදීමක් ඇති වෙනවා ඒ අත්තන්ට ලං වෙන්න ඕනේ කියලා ඒක අන්න එතන තමයි උපාසකත්වය කියන්නේ උපාසනේ වෙන්න උපාසක කියන්නේ ඒක ලං වෙන එක උපාසක කියන්නේ ලං වෙනවා වඩා ලං වෙන ධර්ම මාර්ගය දැන් අපි මේ ධර්ම දේශනා කරාම සමහර බ්‍රාහ්මණයතු හරි බ්‍රාහ්මණයතු හරි බුදුහාම දේශනා කරා සතුටුල කියන උපාසකම් මම බෝතු ගෞතම දාරේ අජතග්ගේ පාණු පේසන් සරණගත ඉකන උපහන්සේ තමා මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා මන් තීරණය කරා සමන්නේ මේ විදිහට මාව දරා ගන්න. ඉතින් එයා ඒ ප්‍රතිඥාව දෙනවා. ඒ නිකම් පැහැදීම නෙවෙයි. ඒ ධර්ම මාර්ගය ඊට පස්සේ ඒ මාර්ගය අනුගමනය කරනවා. ඒතොත් දැන් අපි බලන්න අපි මාර්ගය අනුගමනය කරනවා. ටික ටික හරි අනුගමනය කරනවා නම් අර සෝන ඒ සිටු සත්‍ය පුත්‍රයයි ඒ ධනවත් පැත්ත ජම්ම දවකරන්දති එයා උපාසකත්වයට පත් වන නිතර කච්චානහන් රැසු කරන්න පටන් ගත්තා. උපස්ථායකෙක් වුණා. කියන්නේ අවශ්‍ය කෑම බීම ගිහින් යල දෙන්නද පිට පාටේ වැඩි වැඩි නැත්තම් ඒ අවශ්‍ය සිල් පිළිකේ බීතේ සපයන්ට තී පන්සලතු ගන්නට ළඟ ඉඳි නිතර බණ අහන්න කොහොමද මේක කියලා අහන්න ළඟ වෙන මොන මිත්‍ර වෙලා උපාසකත්වයට පත් වුණා. සෝන කුටික ඒ වගේ ඒකෙන් පස්සේ ඒක අමාරුයි කියන එක ඇත්ත ඒක කච්චානෝ දැනගෙන නැයි කරන්නේ ඇත්ත තමයි එපා එපා කියලා කිතුන් දෙතුන් සැරයක් මේ කියව පුළුවන් තරම් ඉන්න කියලා ඒක හිටියා හැබැයි මට හරි තේරෙනවා මේ මාර්ගය තව යන්න ඕනේ ඒ වගේ තමන්ගේ පිනාත්මක් වෙලේන අවස්ථාත්මක් වෙලේන මේක පුළුවන් හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් කියලා මට කිතේන්න ඕනේ ඒක පැත්තක දාන්න දෙයක් නෙවෙයි. ටී දැන් අද සැදැහැසිත තිබුණාට හේතනකොට ද්වේෂ සිතක් තියෙන්න පුළුවන්. අනිත් බාධාද වෙනකොට කාම සිතක් තියෙන්න පුළුවන්. මුළු දවසම කාම ඊළඟ දවසෙත් ආයි ඊර්ෂ්‍යා සිතක් වෙන්න පුළුවන්. බලන එක තමයි තියෙන්නේ. ඒව මේ එක එක ගංගාව. එක ස්ට්‍රීම් එකක් විතරයි. ශරීරය තුල විඥානත්වත් එක්ක තියාගෙන එක එක ධාතුමත් වෙනවා. ඒ වගේ නිරෝධය දකින උත්පාද වය දකින එක තමයි වැදගත් වෙන්නේ ඊට පස්සේ. ඒක ඇතුළේ දෙයක් නැහැ. ගන්න දෙයක් නැහැ මේක. නිරන්තර ගංගා පහක් නැත්නම් චිප්ස් පහක් වැඩක ඇතුළේ තියෙන එච්චර. කම්පියුටර් එක. ඒ වගේ. ඒකට ක්ලික් කරා මේකේ තියෙන පින්තූර ටිකේන, ශබ්ද ටිකේන, ගන්ධ ටිකේන, විඤ්ඤාණ මතකේන. ෆයිල් මත වෙලා එන ඒවා ඒව දේවල් නෙවෙයි. ඉතින් ඒ කියන්නේ ඒ පංච උපාදානස්කන්ධ දැකීම අත්‍යවශ්‍ය දෙයක් ඒක. ඒ අත්‍යවශ්‍යම දෙයක් එතන තියෙන හිතස දකින් ඒ හිතසත් එක්කෙනකොට කාලගුණය කියන්නේ කෙනවා යනවා ඒ බලාකුළු වෙනවා යනවා කිස්ස අහස දකින්න ඕනේ කිස්ස. හරි. පුංචි භික්ෂුව මේ සතිය දේශනා කරනකොට දුමේ හිතකි හිත කියන එකේ කියන සිටිවිලි කියන කේතුමා කියන දැත්තේ මතකේ එක්කෙනේවා අර දුම වගේ කියලා. ඒ දුම නැති කරන්ට අපි අවකාශය තුල ඇති දුමේ හාට මෙහාට කරන්ට බෑ ගින්න නිවන්න ඕනේ. ඒක පොද කතාවය. ඒක හොඳේ කතා. අර අපි කියන්නේ අර සිංහාව ලෝකෙනේ කියලා ඒකම. ගින්න නිවුවාම දුම නැතර වෙනවා. ඔය ගින්දර පත්තු කරන දැන් තමයි ඔය දැන් ඔබතුමාලා කියවගේ පත්තර බලනකොට ඒ ගින්දර ඔයක දැන් නැහැ පත්තර නතර කරපන් ඒක නැහැ. සංසග්ගා වනතු ජාතු අසංසග්ගෙන් සම්බන්ධ ගුණ තැන තමයි මේ කෙලෙස් වනේ හටගන්නේ. අසංසග්ගෙන් ඒක මම ඒකේ අන්ක්ලක් කරාම ඒක නැහැ. අන්ක්ලක් කරන්න කියන දන්න ඕනේ කිසි ජාති. ඉතින් මටමයි මං කියාගන්නේ. අවක් කියනවා නේ ඒක ඉන්විටේෂන් එකක් විතරයි මාත් ඔය පිටියන එක වන්දනා ගමන කියන්නේ අපි කවුරු. සවචන තියෙන නිසා දැන් පාලිජත් දැන් සමග කියලා ඉතරයි ඔය තුන් දෙකේ. අපි කවුරුත් මේ මාර්ගයේ දකින්න පුළුවන් ඒ පස්සද්ධියත් එක්ක යන්නේ ධර්ම මාර්ගයේ මෙහෙරේ. උතුම් සතගතයන් වහන්සේ වෙලේ කාය හැමෙන්නේ නැහැ. තවුරුදු 10යි. දැන් දෙකියම තියෙනවා විතරක් නෑ දැන් මේ හුස්පකින් මෙයා. තාවු දහයකේ ඔක්කොම සෙල්ලම් ඉවරයි. තමයි කුඩු නතර වෙනවා ඔළුව නතර වෙනවා ඇස් නතර වෙනවා ක්ලාහික සමහර අය 30ක් අතල 50ක් ඉඳී ඉතින් දැන් දැන් වත් වත් කියන්න. ඒ නිසා ඒ ශරීරයට මරෙන්නත් ඉඳ දීලා ඉන්නේ කැතියි. බුදුසරණයි මම කාටවත් කියන්නේ මටම කියාගෙන මාගෙන මෙතන කියවා. ඊමේජ් එකට බුදුසරණයි. සාදු සාදු සත්‍ය තුමනි. මම හිතන්නේ දිලුරුක් මහත්මයා දැන් සූදානම් ඇති නේද? තිරුවන් සරණයි දිලුරුක් මහත්මයා. තිරුවන් සරණයි. දෙවන සරණයි සත්‍ය තුනි දෙවන සරණයි හැම දිනටම සමා වෙන්න මට අද මේ දැන් ඉන්ටර්නෙට් ප්‍රශ්න ටිකක් තියෙනවා විසන් දෙන්නත් ඒකට සමා වෙන්න. මම හරි කියපුවා සුළු වෙලාවෙම මට විසන් දෙන්නේ. ඉතින් බොහොම මේ අසාරින් ආනි කියත් ඇචව බොහෝ කරනු සුදල්ටමක් සාකච්ඡා වුණා. මට ඉතින් හැවතත්තිම වගේ ගොඩක් දේවල් හිතුවේ යාවටින් නිසා සුත්‍රේ කනුත් මම ඉතින් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අදාළ කරගෙන තමයි ඒ කරුණුත්තට ආවේ ගොඩක්. කරුණු දෙකක් පැත්තකින් තමයි ගොඩක්ම හිතට දැනුනේ. එකක් තමයි දැන් කච්චායන හම්දුරු සෝනසෝ ඔව් අපිට ඇහෙන්නේ අදලු මාර්ගය දැන් ඇහෙන්නේ කරුණු දෙකක් නිසා කෙනෙකුට වගේ අපිට ඇහෙන්නේ නැතු ගියා. දිරු මහත්මයා අපිට ඔබතුමා කතා කරන ඇහෙන්නේ නැහැ දැන්. කතා කරන්න නැවතත්. එතුමාගේ ලයින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමාලෝචනයට මම නැවතත් සම්බන්ධයක් ඇති කරගන්නම්. බලමු එතුමාගේ සර් හඳ නැවත අපිට ගන්න පුළුවන්ද කියලා. එතුමා ගියන් શબ્දේ නැවත අපිට ඇසෙනකන් සද්දිරු මහත්මයා දැන් ඇහෙනව නේද? ලයින් එක ඩ්‍රොප් වුණා. ඔව් මම කතා කරන්නේ නැත්නම් ඒක තායි කිසන්ති නෑ නෑ කියන්න පුතුමා කාරණා දෙකක් ගැන කියන්න ස්ලයිඩ් තුන එතන ඉඳන් මම කතා කරනවා. පළවෙනි කාරණේ තමයි ඉතින් ඒ සෝන ස්වාමීන් වහන්සේට නැසෝන පාසිතුමාට ඒක දුන්නේ නැත්තේ වෙලාවයි ස්මාට දැන් මම හිතන්නේ ඒක සූදානමක් නැති පැවිද්දස්නා කියලා ඉන්නේ නැති කච්චන් ස්වාමීන් වහන්සේ දැන් නැත්තම් සංඝයා වහන්සේලා තඩු වෙච්ච වෙලාවක කියන්න තිබුණානේ අනේනේ අපිටත් මේ දැන් සංඝයා වහන්සේලා තඩු වෙලා ඉන්නේ මේ පළාතේ ඔබතුමා පැහැදිලි වෙන්නේ කියලා දැන් දලුවත් මාත්‍යස් වල මේ උදේ අද කට්ටියට ඒ කතාව නම් ඔය අපි සමාජයේ හිතන කතාව මේ සංඝයා වහන්සේලා වෙඩි කරගන්න දෙන්න කතාව දැන් දෙදා ඒකට නම් යන්න එපා. ඉතින් මේ මට ඉතින් එහෙම මොකක් හරි නේද කියලා දැන් ඉතින් මට ඒකක පැහැදිලිවනේ මට දැන් අපි මේක මේක මේ කවගේ දවසකට බලයකට අපි දැන් මේ සාකච්ඡා කරනවා සති දවස්වල සමහරවිට මට පෞද්ගලිකව මම සෑහෙන උත්සාහ කරන ධර්මයේ අහනවා නම් එහෙම නැත්නම් සාකච්ඡා කරනවා නම් ඒක තමයි සම්පූර්ණ කාලය මේ දවල්ම වෙනකට නොකර මම යදන්නම ආනි ලවණ කොටවත් ඒව කරනකොට ධර්මය හන්නේ. ඉතින් මම දන්නවා අපේ කල්‍යාණ මිත්‍ර එක්කම ඒක ප්‍රශ්නයක් නෙමෙයි කිව්වේ. ඉතින් දැන් අන්නේ වගේ කැපිටලිම කරන්න බැයි නම් ඒක පැවිදි සත්‍ය මන් ඉතින් ඒක ඉන්න පැත්තකින් මම කල්පනා කරේ. ඉතින් ඒ වෙලාවේ මට හිතුණා දලවත් මම දැන් සත්‍ය තුමා මේක පොඩි කියන කොට බාධා කිරීම කීපෙකුත් තාවක් ජෝක් කරලා පොඩි දවසක මම දලවත් මාත්ට කතා කරා. අපි දැන් ධර්මයේ අහනවා නම් සාමාන්‍යයෙන් පහද කරකින ගාන මම මේ වාඩි වෙලා ඉන්නේ අතරම ගිහම මම උදතනක වාඩිලා බලහන්නේ. ඉතින් ඒ වගේම වෙන වැඩ කරන්නේ නමුත් යම් කෙනෙක් අපිටම කෝපි එකක් හදා ගන්නවත් බලන්නේ කමක් නැහැ මම කෝපි එකක් හදනවා මම ලෝන් එක රන් කරනවා ඒකම අහනවා ඒක නැත්නම් කියලා හිතනවා කියනකොට මේක අගෞරවයක් නෙමෙයි කමන්න එක වචනයක් කරියහිලා එක වචනයක් කරේලා මේ කියන දේ අනේ මේක මම ලබලා තියෙනවා ඊළඟ දවසේ මම මේක අඩු කරලා තව ටික වැඩිපුර අහන්න ඕන කියලා අර එක්කද එකක් දෙන්න පුළුවන් විදිහ සමාජලාට මට හිතෙනවා එහෙමත් ඉතින් අර ධර්ම අගෞරවයක් තමයි ඒ ඔව් නැවතත් අපිට හඳ නැති නැතිලා ගියා. ඔව් එතුමා ඔකේ ගිය හඳ අපිට නැවතත් විසන්දි වුණා වගේ විසන්දුනා කියන්නේ හඳ නැතුව ගියා. ලයින් එක ළඟ ඉන්න බව පේනවා. ඔව්. එහෙම වාදක තියෙනවා ටිකක්. ඒ කාරණාව ගැන සාකච්ඡාවට ගමුද? එතුමායි කම් පොඩ්ඩක් බලමු. ඉන්න අනතුර මේ රසික මහත්මයා එහෙම මේ යමක් එකතු කරන්න කැමති නම් එකතු කරන්න හොඳද? මේ ශල්ලි මාර්ගය පොවිට සම්බන්ධුනේ කැමති නම් එකතු වෙන්න. මම බලන්න එතුමාගේ ලයින් එක දියපුණා. අපි මේ එතුමා කියපු කාරණාවෙන් යමක් ඉස්මතු කරගෙන බලමු. සත්‍ය එතුමානි ඔබතුමාට දිලුක් මහත්මයා කියපු කාරණාව සම්බන්ධ කරගෙන යමක් ප්‍රකාශ කරන්න පුළුවන් සත්‍ය එතුමානි. කියන්න දෙයක් නැහැ නැහැ. ඒක තමයි ඒක තමයි ඒ තුමාට මම හිතන්නේ හරියටම කාරණාව හරියටම සාකච්ඡාවට ගන්න තරම්ම දෙයක් ආවේ නැහැ. හොඳයි කෙසේ වෙතත් අපි අර හසංග මහත්මයා ඉස්සෙල්ලා මතු කරපු කාරණාවක් සම්බන්ධ කරගෙනයි මේ ඊයේ මට මේ අහන්න ලැබිච්ච තවත් කාරණාවක් තමයි මේ අපි මේ කවුරුත් කිසියම් ප්‍රයත්නයක යෙදෙන අය. ඉතින් විශේෂයෙන්ම මේ නොයෙකුත් දේවල් අද ලෝකේ තියෙනවා අපිව දැහැගන්න. ඒවට මේ අපි යොමු වෙන යොමු කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක අපි කියවුණා මේ මේ කිසියම් බලවේගයන් විසින්. මොකද මේ කර්ම බලවේගයන් විසින් එහෙම නැත්නම් මේ අද්භූත බලවේගයන් කියන අර්ථයෙන් තමයි මට ඒක තේරුනේ. උදාහරණයක් විදිහට දැන් අපි දැන් ඉන්ටර්නෙට් එකට යනවා. ඉන්ටර්නෙට් එකට යනවා මේ සමාජලාට මේ දැන් ඔය YouTube ගත්තම YouTube එකේ බණ තියෙනවනේ ඕන තරම් දැන් කාලේ. ඉතින් මේ බණ අහන්න තමයි YouTube යන්නේ යනවා. එසේ නමුත් YouTube එකේ බණ දාලා නිකන් ඉන්නේ නෑනේ. තවත් එනවා දේවල්. තව මොකක් හරි link එකක් comment මතුවෙලා එනවා. තමන් ඉතින් ඒකට එක click කරනවා. click කරන පස්සේ තමන්ට අහු තමාව ගෙනියන්නේ වෙනම තැනකට. ඊට පස්සේ එතනින් සමහර කෙනෙකුට ඒක එකවට පුරුද්දක් වෙන්න පුළුවන් ඒ බලන දෙයට. ඒක චලිනාට්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සින්දුවක් වෙන්න පුළුවන්. සින්දුවක් වෙන්න පුළුවන්. ඒ වගේ. එහෙම නැත්නම් මොකක් හරි වෙන පේජ් එකක් ඇරලා දෙනවා වෙන තැනකින්. ඕක මේ මම කියන විදිහට නෙමෙයි කියුනේ මේ විශේෂ අද්භූත කර දෙයකින් තමාව වෙනත් තැනකටම යොමු කරන්න තමා තුළම ගෙනියන්න තියෙන කර්ම ශක්තියෙන් වෙන බලවේගයක් ඇටියට එහෙම දේවල් වෙනම එන්නත් පුළුවන් කියලා වගේ කර්ම ශක්තිය නැත්නම් අද්භූත බලයකින්. ඉතින් ඒ නිසා ඔය වගේ දේවල් ඇත්තටම නිකන් බාර් එකක් ගෙදර ගිනි තියාගන්න වගේ දැන් ආයි දැන් කාලේ මේ චිත්‍රපට ශාලාවක් අපේ ගෙදර ගෙනලා තියාගෙන ඉන්නවා වගේ. ඉස්සර කන්න මම චිත්‍රපටි බලන්නේ කියලා චිත්‍රපටි කියලා ශාලාවක නොගිය ඉන්න පුළුවන් කෙනෙකුට ඒක සංවර වෙන්න. දැන් ශාලාවම ගෙදර තියෙන්නේ. ඉතින් ඒ වගේ. ඉතින් එහෙම තත්ත්වයක තමයි ඉතින් මේ ජීවිතේ මේ කටයුතු වෙන්නේ. ඉතින් ඒකව තමත් මට මතක් කරන්න හිතුණා මේ අහ ගැන කල්යන ඉතින් අදහස් දැනගන්න කැමති දිනුක් මහත්තයගේ ලයින් එක නම් ඩ්‍රොප් වුණා. සත්‍යතුමන් සත්‍යතුමාට මම යොමු වෙනවා මේ තව විනාඩි 20ක් තව තියෙන්නේ 10ක්. අවසරයි. සමස්තය ඉතාම මේ අතිම වැදගත් මේ දැනකට තමයි ඇවිල්ලා ඉන්නේ. හැබැයි මම ටිකක් කනගාට වෙනවා. මට මේ මුලින් තමයි මේ ගහන්න බැරුව ගියේට දරතුමාට මට ඒකේ මේ අහන්න පස්සේ එවන්න මේ උගාර මගේ ජීවිතයට ටිකක් සම්බන්ධතාවයක් තියෙනවා වගේ තේරෙනවා. මොකද මේ මම ඇත්තටම මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඉතින් දුවා ඔය ප්‍රවෘත්ති කපේතු එක්කෙනෙක් දැන් ඒ කොහොම තැරලා තියෙන්නේ මේ. ඉතින් දැන් මට තේරෙනවා දැන් මේ ධර්මයට ආවට පස්සේ මම ඇත්තටම මේ කොයි ලෝකයකද හිටියේ කියලා මේ හිතෙන ඇත්තටම වැරදි මාර්ගයක ගිහිල්ලා තියෙන්නේ. දැනට මම මේ ඇත්තටම දැන් අපේ ඉතර මේ ඉන්නේක බලබලා කියတာ මම ඉතින් ඒ පැත්තටවත් යන්නේ නැහැ. එහෙම මම අර පාලනය කරගෙන තමයි මේ ඉන්නේ. නමුත් මේ මේ අන්තර්ජාලේ නම් පොඩ්ඩක් මේ ඔය Facebook එහෙම යන එක මේ මොකද ඒක ඇත්තටම ප්‍රයෝජනවත් කියලා හිතෙනවා. මොකද අපේ ධර්ම අදහස් මේ අපිට ප්‍රචාරය කරන්න තියෙන එක්තරා මාධ්‍යයක් නේ මේ Facebook කියන්නේ. ඉතින් දැන් ඒක අතහැරියොත් එහෙම ඇත්තටම අතහරින්න ආසයි. නමුත් අර මේ මේ අපේ තුසිත මාත්‍යාගේ ওই පෝස්ට් එහෙම ජීවන් ලැබෙන්නේ නැහැ නේද? ඒක අතහැරපුවම්. එතකොට දැන් ඒ තත්ත්වයට පත් වුණොත් එහෙම මේ අපිට ටිකක් ඒකෙන් මේ මේ පාඩුවක් තේරුණා නේද? ඉතින් මට ඇත්තටම මේ අපේ සත්‍ය දිතුමාගේ මේ වැඩසටහන මුලින් දැන් මහන්ද ලැබුණා නම් ගොඩාක් හොඳයි කියලා හිතනවා. ඉතින් අවාසනාවට ඒක මගදී අහන්න ලැබුණේ. මේ ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔය ස්තුතියි තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි ස්ටැන්ලි. ඔය අනිවාර්යයෙන්ම ඒක තමයි මම කියන්නේ. මම අපි ප්‍රතික්ෂේප කරනවා නේද? අපි මේ තාක්ෂණය යොදාගෙන ඉන්ටර්නෙට් එකම යොදාගෙන ඉන්ටර්නෙට් එකේ අඩුපාඩු කියනවා වගේ. ඉතින් එහෙම නේද? මේ හොඳ පැත්තක් තියෙනවම තමයි නේද? ඉතින් හොඳ පැත්තනේ අපි මේ කරගෙන යන්නේ. ඉතින් මේ ඉතින් ඔකයි කියන්නට වඩා ඉතින් Taman tamange ඉතින් Tamanට වෙනවද කියලා බලුවමත් ඇති ඉතින් කතා නොකරත් නේද? මන්ද මම ඉච්චර සංවර්ධද කියන ප්‍රශ්නේ ඉතින් ඇති ඉතින් ඉන්ටර්නෙට් එකට මම එන්නේ ස්කයිප් එක හරහා සවන සෙලිස සාකච්ඡා කරන විතරද? එහෙම නැත්නම් බණක් අහන කොහොමද මම? කියලා ඉතින් මමම බලන්න ඕනේ ඉතින්. ඒක එහෙම නොවනවා නම් ඉතින් ඒක තමන් සංවර වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒක එක පැත්තක් අපි සාමාන්‍යයෙන් කතා කරන පැත්ත. නමුත් මම අර මම වැඩිපුර මේ අහන්න යන්නේ ඒත් ഇതുවගේ එහෙම නෙවෙනම් අර අද්භූත බලවේගයක්. එහෙම නැත්නම් මේ ඉවෙන දෙවලුත් තියනවාද මේවට යන කියලා. ඒ වෙනි අර්ථයක් ආපු නිසා එමිනි දේවුණු තියනවාද කියලා. දැන් ඊ කියුනේ මේ වෙබ් පේජ් තමන් ඉන්නකොට ලින්ක් එකක් ඒයි තමන්ට අරින්න. ඒක තමන් එතෙන්ට යයි. මේ ඒක සමානලට මේ තමන් ඇදලා ගන්න බලවේගයක් වෙන්න පුළුවන්. මොකද මේ අපි මේ අනමගතක සංසාරයක් ඉන කාලෙක මේ නොයිකුත් බලවේගයන් සමග යනවා වෙන්න පුළුවන්. අපි හැමදාට අදින කියලා. අපිට උදව් කරන කල්යාණ මිත්‍රෝ දැන් ඇතුළේ ඉන්නේ. අපි ඒක ඒ දැක්කම බොහොම සතුටින් කියනවා. මේ අපිත් සමග බොහොම කාලයක් තිස්සේ නැහැ අය. අපි මේ පැත්තට යොමු කරන්න ආයේ එහෙම කියලා. ඉතින් අනිත් පැත්තයක් නැද්ද? ඔය වගේ කතාවක් කියුණායි ඒකයි එකක් මස්කුලන්. ඉතින් සත්‍යතුමා. සත්‍යතුමාට අවසරයි මේ මම පොඩි දෙයක් ඇඩ් කරනවා. ඊට පස්සේ සත්‍යතුමාගේ අදහස් දක්වන මේ ඕකටම කමක් නැද්ද? අනේ හොඳයි ඔව්. ඔනේ සත්‍යතුමාට මට හිතෙනවා මේවා මේ ආගක් කියන අදහසක් වෙනස් කරන්නේ මේ මට හිතෙන අදහස මම මේ සාකච්ඡා සම්බන්ධ වෙනවන හිඳයි අදහස පැහැදිලි කර වෙනස් විදිහේ ඒක වැරදි නම් මේ පැහැදිලි කර ගන්න ඕන හිඳයි ඇඩ් කරන්නේ හිඳ මේ ගැටෙන්නේ මොකක් ඉදිරිපත් කරන්න යන්නේ මට නම් හිතෙනවා ඔය අද්භූත පැත්තේ ඔහම දාගත්ත ගමන් ඕක අර තමන්ගේ අදිෂ්ඨානේ තමන්ගේ වීරිය මේකට ඇදලා මිදෙන්නේ නැතුව ඔක හරි දේශී වගේ වෙනවා මේ අද්භූත බලවේගයකට ඔබ ඇවිල්ලා ඉගුවම ඔක නිකන් අර අපිට මේ අපි සාහසාවෙන් මේ පැත්තට යනවා අපි හිත ධෛර්යයකට මේකට සෑහෙන උත්සාහයක් ධෛර්යයක් දාන්න ඕනේ අපි ඒක නැතුව ෂේප් අර බොහොම කියන තරල කළා මේක මේ මගේ යටන් නෙමෙයි මේක අද්භූත බලපෑමක් ඉන්න වෙන දෙයක් කියලා දාගත්ත ගමන් අපිට මේ හිත පොඩ්ඩක් අර හිත හදාගන්නත් දෙයි අපිට ඕනේ අර අපි අර පැත්තට යන්න තියෙන ආසාව ඒක ආසාවක් තියෙනවා මේ පැත්තට යන්න ඒක දව එක නිකන් ජස්ටිෆයි කරනවා වගේ වැඩක් වෙනවා කියලා මට හිතෙනවා ඒකක් හිතන අනිත් එක අර මේ සත්‍යතුමා කියෝවාගේ ධම්මජීව ස්වාමීන් වහන්සේ විතර කියනවා වගේ අර හොඳ දේ අතාරින්න අපිට හයිය තියෙන්න ඕනේ වැඩි හොඳ දෙයට යන්න එතකොට දැන් ඔය Facebook කරුවේ මේකේ මේවා හොඳ දේවල් වෙනවා ඒක කතා දෙයක් නැහැ දැන් ඒ වෙනුවට කවුරු හරි මේක දැන් දැනගෙන මේ ටික දැනගෙන ඊට වැඩි යෙදෙන්න ප්‍රායෝගිකව වැඩි හොඳ දෙයක් ගන්නවනම් වැඩි හොඳ දෙයකට යන්න තියෙන කාලය හරි හිතන අවස්ථාව හරි නැති කරගෙන හොඳ දේ රැඳිලා ඉන්නවා හොඳ දේ මේ ගැටි ඉන්නවා මොකද සමාහලට හොඳ දේ ලේසි හොඳ දේ මේ ලස්සන දැන් හිතුවත් මොකරි සෛත්‍ය වන්දනාව හරි ඒ වගේ දෙයකින් එක ඒක ලේසි ඊට වැඩි වාඩිලා භාවනාවක් කරනවා කියනම හිත හරියට මේ හිත කම්මැලිකට එහෙ දෙන න හිතින් බාහිර බලපෑම නෙමෙයි හිතින්ම ඒක වලක්වල අර පැත්තට පොඩ්ඩක් මේ අහන්නේ කොහොඳයි එහෙනම් මේ බණක් අහන්නේ වැඩි හොඳයි මේ වෙලාවේ කියලා අර වාඩිලා භාවනා කරන එක බලක් වෙනවා. ඒක ඒතර බාහිර බලපෑම නෙමෙයි හිතේම ගතියක්. ඒතර ඒකත් එක්ක අපි ඒකට තමයි වේදේ තියෙන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ. ඒක නිකන් මගේ අදහසක් මට මේ එකතු කරන්න තිබුණා මේ දෙවන්තරණ බොහොම පින් අසංගමත සත්‍යයක්ම මතු ඒ කාරණා සම්පූර්ණ ඇත්ත මේ නෑත්තර මම තේ කාරණා මතුකඩ ඇත්ත මම ඊ කියුණා මම සමාන වෙලාවට සමාන දේවල් කියවෙනකොට මේ ඒවා අපි ගන්න විදිහත් වෙනස් වෙන්න පුළුවන් ඒ ගෞරවනීය සවන්වාස කෙනෙක් දේශනා කළේ ඉතින් ඒ කාරණාව මේ ඉතින් ඒ කියනකොටත් ඔබතුමා කිව්ව දේ තමයි කිව්වේ මොකද මේක මේ කර්මයට බාර දීලා ඒක එහෙමයි කියලා අතාරින්න නෙවෙයි අර උනන්දු කිරීම පරමාර්ථයෙන් තමයි කිව්වේ මොකද ඒවා ඒව කඩාගෙන යන්න ඒව යූටර්න් ගහගෙන විරුද්ධව යන්න දැඩි ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ ධෛර්යයක් තියෙන්න ඕනේ කියන එක ගැන ඉතින් සමහරලාට දැන් අපි මුණත් ඔය YouTube එකේ ඉන්නකොට දකුණු පැත්තේ එනවනේ ලිස්ට් එකක් තව නේද අපි එක බණක් කනකොට ඒකට සමාන්තර තව බණක් එනවා ඊට අමතරව ඔය මැදින් තව එක වල තියෙනවා ඒවා මේ ඒවා ඉතින් ඒ සඳහා තියෙන ශක්ති ප්‍රමාණය තමන්ගේ කොපමණද කියන දේවට නොයම් කෙනෙක් ඉන්නවනේ මට YouTube එපා කියලා කෙනෙක් ඉන්නවනේ අර හොඳ දෙවෙනින් YouTube දැම් Facebook Facebook හදුනේ බණ කියන්න නෙවෙනේ Facebook හදුනේ බණ දාන්න නෙවෙනේ අපි ඒක දැම්මට නේද Skype උනත් එහෙමයි ඉතින් 아무ද ඒවට වෙනත් වෙන Skype එක නම් ඉච්චරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අපි කැමති නම් මේකට අපි conference දෙන්නේ Facebook වල ඉතින් කොච්චර වෙන වෙන දේවල් තියෙනවද නේද තමයි එනවද තමන් page එක දුවත් ඒකට කොච්චර යා තියෙනවද දැන් අපි සවනසිස කියලා Facebook එකක් හැදුවා මේ වෙන කට්ටිය නමින් හදයි කියන එක වලක් ගන්නවා වගේ ඉතින් මේ ඉතින් ඒකට දැන් සිංහල කම් මේ දේවල් බෞද්ධ කම මේ දේවල් සටන් කරලා දේවල් ಜಾති බෙර ගන්න සින් ඒ වගේ දේවල් හුඟක් තියෙනවා ඉතින් දේශපාලනේ හැවිල්ලා තියෙනවා එක එක දේවල් ඉතින් ඒව අදාළ නැහැ ඉතින් නේද ඉතින් ඒව නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි ඉතින් කෙසේතත් මේ හොඳයි සත්‍යත් මම යමු වෙන්න හොඳයි සම්මා සම්බුදු සරණයි වේලාවත් හරි අවසන් කරන්නට ඒ තමන් යන මාර්ගය දැනගන්නට වෙනවා හැබැයි දැන් අර අද්භූත බලවේග ජීවිත දැන් සමත මාර බලවේග තියෙනවා ඒකට ඇවිල්ලා බාධා කර නිසා ඒක දැනගන්නට ඕන එච්චරයි මේ අර පච්චවෙක්කිත කාය කම්මං කරෝති කිය කල්පනා කරන මේක වාසීට පිළිද අවාසීට වේදී සවයතර අභිධර්මය ඉගෙන ගන්නකොට අද මේ දසල ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට ආශය වෙන ප්‍රත්‍ය කිය. මේක එකකට ගියාම එකින් තව එකක් එනවා. ඕක තමයි අර මේ ඇඩික්ෂන් කියලා කියන්නේ. ඒ පාලි වචනේ දැන් මට මතක් වෙන්නේ නැහැ. දැන් අර කාය ගන්ත, අවිජ්ජා කාය ගන්ත, යපාද කාය ගන්ත. ඒවා වෙන්නේ ඒකෙන්. ඒක එනකොට තව එකක් ඒකෙන් මවන්න පුළුවන් නේ. ඒකට ඇඩික් වෙන්නේ විදියට. ඒක ස්පර්ශයෙන් සවෙන්නේ. ඒක අර ඒක මාත්‍රාව දැනගත්තේ නැත්නම් ඒකට යනවා කවු. දර්ම පරිචි වගේ වෙන දේවල් පේනවා ඒවට යනවා ඒ කොච්චර වෙලාවක ගිහිල්ලාද කියලා දන්නේ නැහැ මගේ වන්දනීය ගුරුතුමා හැමතිස්සේ ඔය ටෙලිවිෂන් කියන එකට උන්වහන්සේ කියේ ටෙලිවිෂම් කියලා විෂම් කියන පොයිසන් කියන එක ටෙලිවිෂන් ටෙලිවිෂම් කියලා ඒ වගේ ඒ වගේ ඇත්ත තියෙනවා ඉතින් දැන් මේ කාලින් හුදකලා ඉන්නකොට ඉතින් ඒ වගේ දෙයක් කෙරෙනවා එකක් පරිස්සමින් කොයිකෙත් මාත්‍රාව දැනගෙන කළාම හරි ඒකට ඇඩික් වෙන්නේ මාත්‍රාව දැනගෙන යහපතේ දැනගන්න පුළුවන් කල්යාණ මිත්‍රු හැම වෙනවා ඉතින් කොයින් හරි හැම වෙනවා හැබැයි අයින් ඩිලීට් කරලා නෑ ඩිලීට් කරන්නත් ඕන කට්ටි වැඩි කරගන්න එක නෙවෙයි Facebook කියන අනමස්සේ වයනවා නම් ඒ කට්ටි බ්ලොක් කරලා දාන්න ඕන. එච්චරයි තියෙන්නේ. තුන් ගොඩක් මිතුරන් ආවයි කියලා මුත්තක් කළ නැහැ. ඒ නිසා. ඉතින් ධර්මයේ දෙනවා නම් ඉතින් හත්තේ දෙන්න. ඉතින් හත්තේ හොඳ දේ කියන්න තමන් දමන් කරන දේ තමයි අවබෝධ වෙන දේ කියන්න ඕන. එච්චරයි හොඳ. ඒකෙදී සාමාන්‍ය මිත්‍ර මිත්‍රයෙක් කරන දවල් නිසා පරිස්සම් වෙන තත්ත්ව එක්ස්ට්‍රීමිස්ලා වෙන්නේ නැතුව වඩා යාලුවෙන් සාරි පුත්තාරු මහා සච්චානන්දෝ සෝන සිටු පුත්‍ර වගේ දැන් නම් ඉති සෝන භික්ෂුණී ඉතින් ඒ වගේ ඇත්තොත් එක යාලුවෙන්ට ඕන ඒත්තු තමන්ගේ මිත්‍ර ගොන්නේ තියාගන්න අපි සමාජ ජීවත් වෙනකොට කල්යාණ මිත්‍රයෝ ඕන තමන් ඉහෙලට දාන පල්ලහට අදිනා තියාගන්න එපා. එපා කියන සමාවෙන් දෙම කිවර තියාගත්තු පල්ලහට යනවා. ඒත් අවංක චේතනාව ආවහම එක්කෙ කොහෙන් හරි එනවා තමන්ට. එක්ක තමන් එකෙන් අයින් වෙනවා නැත්නම් ඒ අනිත් එකෙන් අයින් වෙනවා. ඒ ඉන්නේ කර්මානුකූල පිළිගන්න ඕන. එහෙනම් කරගෙන යනවා. බුදුසරණ අපි අවසන් කරමු. අපේ සිත් පිරිසිදුයි පිරිසුදු නිර්මලයි පිරිසිදු සිතින් කියන දැහැන් ප්‍රතුම් අධිෂ්ඨානය නිෂ්ට සිත වීම ඊට කඩ වැඩි නිසා හොඳ ප්‍රතුම් රසක් අධිෂ්ඨාන රසක් කර මේ ජීවිතේ මේ භවයේ මේ සිරු දරාගෙන සිටි පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සුපත් බව ලබත්තා පියානන්ද පරමු යහපතම දකිත්ත මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමේ අපේ දේමක තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. දානික දීපේත්මේදී ඇතිවෙන කායික මානසික දුක් දුන්න කම්කටොළු අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඊවා නැගෙන මතුවෙන තරමට ඒවාට සතිමත් මොන දෙන්තරම් චිත්ත ශක්තියක් ඒ අවස්ථාවන්නේ ලැබේවා. සසර වසන තුරු දායකති පැතුමෙති මිත්‍යන් මිතුරියන් පමණක් ඇසු ලැබීමෙන් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍ය ඇති නිර්වාණසේ අක්ෂිතකන් සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු. ඒ උත්තම ධමත සමතෙන් පරිපූර්ණ වූ තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැමදාටම.